නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනම් ඒතං බුද්ධාන සාසනම් සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. අද අපි මේ අහම්බෙන් නමුත් එකතු වෙච්ච අවස්ථාවේදී අපි ධර්මයේ පිළිබඳ කරුණ ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙම අපි මේ වැඩේ සඳහාම එකතු වුණාම නෙවෙයි, අපේ හාමුදුරුව කියපු නමක් හාමුදුරුවත් කලින් එන්න හිටියා අද දවසේ. ඉතින් මේ දැන් කර හාමුදුරුවත් එන්න හිටියා. ඒත් එක්කම අපි හිතුවා මේ වගේ දෙයක් කරමු කියලා. ඉතින් එහි ප්‍රතිඵලයක් තමයි අද මේ සිද්ධ කරන්නේ. ඉතින් මා මෙහිදී අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ සමස්තය ගැන කිසියම් අවබෝධයක් අපිට ලබා ගන්න. එහෙම ලබා ගැනීමේ වාසිය තමයි අපේ ධර්මයේ දේශනා කරන කොටත්, ඒ වගේම ඕනම දේශකයෙක්ගේ ධර්මයක් අහන කොටත්, එයා කියන්නේ කොතන ඉඳන්ද කියලා අපට හරියට දැනගන්න පුළුවන් ඉදී දැනුමක් ලබා ගන්න තමයි මේක මේ අපි කරන්න යන්නේ. ඇත්තෙම අපි බොහෝ විට හිතනවා බුදුදහම බොහොම සරලයි කියලා. දැන් පාසලක උනත් විෂයන් වලට ගුරුවරු වෙන් කරද්දී ඔක්කොම විෂයන් වලට ගුරුවරු යොමු කළා. අන්තිමට මොකවත්ම බැරි ගුරුවරයෙක් තමයි බුද්ධාගමට දාන්නේ. සමහරලාට පාසලේ බුද්ධාගම ගණන්නේ මුස්ලිම් ගුරුවරයෙක් සමහරලාට. සමහරට කතෝලික අය. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකට පොතපත ලියන්න ගියත් බොහෝ විට ග්‍රන්ථ කර්තෘවරයෙක් වෙන නම් ලේසිම ක්‍රමෙ විදිහට සමහර අය සැලකන්නේ බුදුදහමට අදාළ පොතල් ලියන එක. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් අපි මෙවැනි තත්ත්වයක් මත බුදුදහම පිළිබඳව අපි යමක් කියනවා නම් සහ බුදුදහම ගැන අපි යමක් අහනවා නම් ඒ කොයි මට්ටමෙන්ද අපි ඒක කරන්නේ කියන එක දැනුවත් වෙන එක වටිනවා. ඉතින් මම මුලින්ම සඳහන් කරන්න කැමති බුදුදහම කියලා කියන්නේ ඇත්තෙන්ම සාගරය වගේ වෙරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන තත්ත්වයක්. ඉතින් අපේ හැමදෙනාගේම දැනුමේ සහ කැපකිරීමේ ප්‍රමාණය මත යම්කිසි ප්‍රමාණයකට බුදුදහමෙන් අපට ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම සඳහන් කරනවා සංඝ සසුනේ තියෙන ආශ්චර්යවත් කරුණ දේශනා කරද්දී මොහොත ගැඹුරට යනවා වගේ ධර්ම විනය දෙකත් ක්‍රමයෙන් ගැඹුරට යන නිසාම තමයි ශ්‍රාවකයන් මේ ශාසනය සිතලව වාසය කරන්න කියලා. ඒකට හේතුව තමයි ඕනෑම කෙනෙකුට ධර්මයෙන් කිසියම් ප්‍රමාණයකට ප්‍රයෝජන ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු සියලුම කරුණෝ අපට සමස්තය වශයෙන් ගත්තොතින් සමහර විද්වත් ස්වාමීන් වහන්සේලා මේක විස්තර කරන ක්‍රමයක් මම අහලා තියෙනවා සමහර අවස්ථාවලදී. ඇත්තෙන් මම හිතනවා ඒක හුඟක් දුරට සාර්ථකයි කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු කරුණු මෙලව ජීවිතය සාර්ථක කරගන්න දේශනා කරපු කරුණු තියෙනවා. මෙලව ජීවිතේ ඊළඟට මරණයෙන් පස්සේ ජීවිතය සාර්ථක කරගන්න දේශනා කරපු කරුණු බුදුදහමේ තියෙනවා. ඒ වගේම නිවන සඳහා දේශනා කරපු කරුණු තියෙනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය ලක්ෂණය බුදුදහමේ. ඕනෑම කෙනෙක් කැමති මේ ජීවිතය සාර්ථක කරගන්න. ආගම දහමක් ඇදහුවත් නැති වුණත්, කර්මය විශ්වාස කරත් නොකරත්, මරණය මැත්තේ ජීවිතයක් පිළිගත්තත් නැතත්, හැමදෙනාම කැමති මේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මෙන්න මේ කරුණ සඳහන් කරද්දී මෙලොව ජීවිතය සාර්ථක කරගන්න කිසිම බේදයක් නැතුව බුදුහාමර සඳහන් කරපු කරුණ ටිකක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් කරුණු හතරක්. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, සදාචාරය කියන. ඇත්තම සටහනේ තියෙන මේ කරුණ ටික හෙටියෙන් මම දක්වලා තියෙනවා. අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය කියන මේ කරුණු හතර තමයි මූලික පදනමේදී තියෙන ලක්ෂණය. එතකොට මෙන්න මේ කරුණු හතරෙන් යම් කිසි කෙනෙක් සාර්ථක වෙනවා නම් එයාට මේ ජීවිතය සඵල කරගන්න පුළුවන්. මේ තමයි මූලිකම දේ. ආර්ථික අධ්‍යාපනය මූලික දේ අධ්‍යාපනය. දැන් දරුවන් හදන දෙමව්පියන්ට කියලා තියෙනවා සිප්පන් සික්ඛාපදේ කියලා. සුත ධනෙ කියලා තියෙනවා. මේ බොහෝ තැන්වල අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කළ තියෙනවා. නවීන අධ්‍යාපන විද්‍යාවෙත් දැනුම ධනිය කියලා සැලකනවා. දැනුම වැඩිපුර ප්‍රමාණයට ධනිය වැඩිපුර උපයන්න පුළුවන් කියන සංකල්පයක් ලෝකේ තියෙනවා. බුදුදහමේ හුදෙක් දැනුම විතරක් නෙවෙයි, ඒ ලබන දැනුම තමන්ටත් සමාජයටත් මෙලවටත් පරලොවටත් යහපත පිණිස හේතු වන විදිහ අධ්‍යාපනයක් තමයි බුදුදහමෙන් බොහෝ විට සඳහන් කරන්නේ. විශේෂයෙන්ම බුදුදහමෙන් සඳහන් වෙන වෘතීන් අතරින් වෙන්වෙන්න ඕන වෘතීන් දක්වලා තියෙනවා. අපි කවුරුත් අහලා තියෙනවා මස් මාස වල දාම, සතුන් වල දාම, පහල් වල දාම ආදී වශයෙන් වෙන් වෙලා දැහැමි ක්‍රමයක් ඉලක්ක කරගත්තු අධ්‍යාපනයක් අපි ලබන්නට ඕන. සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය වගේ පින් වැඩින වෘතීන් විදිහට සැලකනවා. තමන් කරන රැකියාවම තමන්ගේ පින්කමක් විදිහට නිවන සුගතියට දොරටුවක් විදිහට අපට යොදා ගන්න පුළුවන්. ඉතින් අධ්‍යාපනය කියන එකේ වැඩිවත් තමයි නිතරම බුදුහාඳුර ආදාහනය කරලා තියෙනවා. සංස්කෘත සාහිත්‍යයේත් අපි බොහෝ විට අහලා තියෙනවා නේද? අධ්‍යාපනය නැත්තම් හරියට යා මොඩේ කියලා තමයි සැලකන්නේ. ඒ නිසා බොහෝ සිය සංස්කෘත විශේෂයෙන් බ්‍රාහ්මණ සමාජයේ අධ්‍යාපනය නොලබපු කෙනා දැඩිසේ නිග්‍රහයට ලක් කරලා තියෙනවා. බුදුදහමතර විශේෂයෙන් දැහැමි අධ්‍යාපනය අගය කරලා තියෙනවා. ඒ අධ්‍යාපනයේ අනුගතව ආර්ථිකය, දැහැමි ආර්ථිකය අපේ ගොඩනගා ගැති ආකාරයේ ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුදහමෙන් ධනෙ උපයන්න ධෛර්යවත් වෙලා නැහැ කියලා. ඇත්තටම සේදාවක් කිත්තේහි බාහබාල පරිචිතේහි ධම්මයේහි ධමනද්දීහි කියපු විදිහට දැහැමිව ඕනතරම් ධනෙ උපයන්න සඳහන් කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කාලේදී ඉහළම ව්‍යාපාරිකයෙක් වන අනාථමිනි සිටුමා බුදුහන්සේගේ ප්‍රධාන දායකයා. ඒ නිසා ධනෙ උපයන්න අපිට ගැටලුවක් නැහැ. හැබැයි එක මිනුම් දණ්ඩක් තියෙනවා, දැහැමි කියන මිනුම් දණ්ඩ. ඒක තමයි සීමාව. ඒ සීමා එච්චරයි සීමාව. එයින් එහාට අපට ඕන තරම් ඒ සීමාව තුනේ දැනගෙන ධනිය උපයන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි සෞඛ්‍ය කියන එක. උදේ කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යයත් වැඩගත් වෙනවා. ඉතින් විනය පිටකේ ඇතමිට අපි දැකලා තියෙනවා, බොහෝ විට අපි අහලා කියවලා තියෙනවා. ඉතින් සෞඛ්‍යට අදාළ කොහොමද අපි කායික සෞඛ්‍ය දිනු කරගත යුතු ආකාරය පිළිබඳව අඩුගානේ කෑම අරගෙන වතුර පානය කළ යුතු ප්‍රමාණය හිතන් දක්වලා තියෙනවා. බෙහෙත් ඒ තාදී දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට සෞඛ්‍ය ගැන කරුණු බුදුදහමේ සඳහන් වෙනවා. ඊළඟ කාරණය තමයි කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය. දැන් චේතෝ කියලා වැනි සූත්‍ර දැක්වෙනවා මානසික රෝග ගැන. ද්වේෂය, රාගය, මාන්නේ, ඊර්ෂ්‍යාව මේවා මානසික රෝග විදිහට සැලකන්නේ. ඉතින් බුදුදහමේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙකුට කායිකව නම් අවුරුදු 100ක් නිරෝගීව ඉන්න පුළුවන්. නමුත් සෝවන්නේ කෙනෙක් හැරෙනකොට මාර්ගඵලලාභී කෙනෙක් හැර සාමාන්‍ය කෙනෙක් මානසිකව නිරෝගී වෙනව අඩුයි කියලා. ඒකට තමයි නිතරම අපි මානසික පීඩා වලින් ඉන්නේ. ඉතින් මේ මානසික පීඩා දුර වෙල සැබෑ මානසික සෞඛ්‍යය දිනු කරගත යුතු ආකාරයන් බුදුදහමේ පැහැදිලිව අපිට දැක් වෙනවා. ඊළඟ කාරණය තමයි සදාචාරය. මේ සදාචාරයේ උදෙසා තමයි පංචශීලිය බුදුදහමෙන් හඳුනා දෙන්නේ. පංචශීල අපි රකින්නකොට ඇත්තෙම අපි පංචශීල රකින්නත් එක්කම අපිව පංචශීල විසින් ආරක්ෂා කරනවා. ධම්මෝහවේ රකිතේ ධම්මචාරින් කියපු විදිහට එතෙන් පටන් අපේ උපසම්පදා ශීලයේ දක්වාම යම් කිසි විනය ශික්ෂාපද ටිකක් බුදුහාමර පනවල තියෙනවා නම් ඒ අපේ ආරක්ෂාවට තමයි. එතකොට ශික්ෂාපද දැන් අපේ ශික්ෂාපද ගත්තට පස්සේ භික්ෂු විනය ශික්ෂාපද වල ලක්ෂණය තමයි එකක් අපේ ආරක්ෂාවට ශික්ෂාපද පනවල තියෙනවා. අපිට අනතුරු වලින් බේරෙන්න. අනිත් දේ තමයි සමහර ශික්ෂාපද තියෙනවා සමාජ අපහාසයෙන් ගැටළු වලින් බේරෙන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි වස් සමාදන් වෙන එක. වස් සමාදන් වීමට අදාළ ශික්ෂාපද ටික ඇත්තෙම ඒක බුදුහාඳුරෝ වෙනත් අයගේ ඉල්ලීමකට කරපු දෙයක්. යම් කිසි කෙනෙක් පැවිදි කරනකොට දෙමෝපියන්ගෙන් අහන්න කියපු එක ඇත්තෙම මේක නිවන් සඳහා අවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් ඒක බාහිර සමාජය සඳහා ඒක අවශ්‍ය වෙනවා. දැන් අපි සෙරිපු දෙකක් දාන එක බුදුහාඳුරෝ හිටිය මධ්‍යදේශයේදී භික්ෂුන් වහන්සේලා සෙරිපු පාවිච්චි කරේ නැහැ. නමුත් එයින් පිටස්තර යන අවස්ථාවලදී සමහර තැන්වලදී දාන්න වුණා. ඒ වගේ තැන්වල බුදුහාර විනය ශික්ෂාපද ලිහිල් කරලා තියෙනවා. අද කාලේ වුණත් ඇතැමිට ගුවන් යානයකට ඇතුළත් වෙනවා නම් අපේ පුද්ගලික ප්‍රතිපදි තියෙන පුළුවන්. නමුත් අපි සෙරෙප්පු නැතුව එතෙන් ඇතුළ කරන්නේ නැහැ. ඒක අපේ ආරක්ෂාවට නෙවෙයි අනිත් මිනිස්සුන්ගේ සෞඛ්‍යයට. ඒ වගේ තැන්වලදී අපිට ගරු කරන්න වෙනවා. දැන් අපි ICU එකකට යනවා නම් අපිට මුඛයේ වෙන දෙයක් දාන්න ඕන. ඔළුවට දෙයක් දාන්න වෙනවා. අද්දෙකට ඇතැමිට දෙයක් දාන්න වෙනවා එතෙන්දී. අපි එතෙන්ට යනවා නම් අපට එතෙන් තනුව හැසිරෙන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශික්ෂාපද පැනවීමේදී විශේෂයෙන් සඳහන් කරපු මතක තියාගත්තු දෙයක් තමයි මේ සමාජයේට සමාජ ගැටලු වලින් අපිව මුදව ගන්නට බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් මේ සදාචාර සම්පන්න ජීවිතය ඒ සඳහා බෙහෙවින් වැඩගත් වෙනවා සීලයක් අදාළකොට. ඉතින් මෙන්න මේක තමයි මූලික වශයෙන් මෙලව ජීවිතේ සාර්ථක කරගන්න බුදුහාම දේශනා කරපු කරුණ. ඉතින් මේක අදාළව ත්‍රිපිටකේ, විනය පිටකේ, සූත්‍ර පිටකේ අපිට බොහෝ වෙල කරුණ දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරි කරුණ එන්න. ඊළඟ කාරණේ තමයි මරණය මත ජීවිතය. අපිට දැන් මේ අවබෝධය ලැබපු කෙනා තවදුරටත් ධර්ම ශ්‍රවණය කරනකොට, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය ලැබෙනකොට ඔහුට තේරෙනව පරලොවක් තියෙයි කියලා. ඒ නිසා ඔහු හිතගෙන වැඩිපුර විශ්වාසයක් තියෙනවා. දැන් සියලු බුදුවරුන්ගේ අනුශාසනය වන සබ්බපවස්ස ගාථාවෙත් මේක තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මෙතෙන්දී බුදුහාම කරුණ දෙකක් අවධාරණය යොමු කරලා තියෙනවා. එකක් තමයි අපාගායමී මාර්ගයේ වැළැක්වීම සහ සුගතිය තහවුරු කිරීම. සබ්බපාපස් අකරණං කියන අනුශාසනාවෙන් ඉලක්කය තමයි අපිට තියෙන ලොකුම අනතුරු විදියට බුදුහාම සැලකුවේ මරණින් මතු අපාගත වෙන්න තියෙන අවස්ථාව. මෙන්න මෙතනින් සත්‍යයන් මූලික වශයෙන් වළක්ව ගන්න බුදුහාමුදුර උත්සාහ කළා. ගැඹුරු ධර්ම කාරණා දේශනා කර විතරක් නෙවෙයි. අපි දන්නව ඇත්තටම දැන් මට්ට කුණ්ඩලී ධර්මයක් රකින්න අවස්ථාවක් තිබුණේ නැහැ ඇත්තෙම. ඔහුට හරිය මේ සුගතියට අවශ්‍ය පසුබිම බුදුහාමුදුර සකස් කළා. චත්තමානක කුමාරයා. අර කැලේ මැද්දදී අනතුරට පත් වෙන හිටිය කුමාරයා. අර චත්තමානක ගාථා යෝවද තම්පවරෝ මනුජේසු කිනේ ගාථා ටික හරි උගන්නලා ඒ මොහොතේ හරිය හිත කුසලයේ පිහිටවල සුගතිගාමි වෙන බුදුහාමුදුර උපරිම උත්සාහය දැරෙව්වා. එනිසා ශාස්ත්‍රවරයෙක් වශයෙන් බුදුහාමුදුරන්ගේ මූලික අවශ්‍යතාවය වුණේ සත්‍යයන් අපාගත මාර්ගයෙන් මිදෙවීම. අපායගාමී මාර්ගයෙන් වැළකෙන වගේම ඊළඟ දේ තමයි ස්වර්ගයේහි සුගතියෙහි ස්ථාවර පිහිටවීම. ස්වර්ගය කිව්වම අපි බොහෝ විට හිතන්නේ දිව්‍ය ලෝකය කියලා. සුගතිය කිව්වම නමුත් මනුස්ස ලෝකයක් ඒ සුගතියේ විශේෂ ස්ථානයක්. එතකොට අන්න ඒ සඳහා තමයි මෙන්න මෙතෙන්දි තමයි බුදුදහමේ වැදගත් තැනකට යන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන කාරණේ. සම්මාදිට්ඨියේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් තියෙනවා. බුදුහාඳුරෝ මහාචාර්ය සූත්‍රයේ වැනි තැන්වල දේශනා කළා. අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියලා. සම්මාදිට්ඨියක් තියෙනවා. ශාස්ත්‍ර වූ ප්‍රතිඵල ලබා දෙන, උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අන්න ඒකට තමයි මේ කම්මසගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මෙතෙන්දී ඇත්තෙම අපි පුද්ගල සංඥාව මතයි ඉන්නේ. අවිද්‍යාවෙන් ආරම්භ වන සංසාර චක්‍රයේ මැදයි තාම අපි ඉන්නේ. එතකොට මෙතෙන්දී බුදුහාඳුර මූලික වශයෙන් ඉලක්ක කරේ සම්මුති සත්‍ය මත පිහිටලා මෙතෙන් තාම පරමාර්ථ සත්‍යට ආවේ නැහැ. සම්මුති සත්‍ය මත පිහිටලා කම්මසගත සම්මාදිට්ඨිය තුළින් පුද්ගලයන්ට කුසලයේ පැත්තට නැත්නම් අපි සාමාන්‍ය කෙනෙකු විදිහට පින පැත්තට යොමු කරවීම. ඒක තමයි ආරම්භක පියවර මේ ආධ්‍යාත්මික ගමන් මගේ. ඒ සඳහා තමයි සිත මුල් වෙලා දැන් ධම්මපද ආරම්භ වෙන්නේ මොකෙන්නේ? මනෝකුබ්බංගම ධම්මා කියලා ආරම්භ වෙලා හිත අපිරිසිදු යමක් කරනවා නම් ඒකෙන් තමයි දුගදිගාමි වෙන්න වෙනවා. හිත පිරිසිදු කරන දෙයින් තමන්ට සැප ලැබෙනවා කියන දෙයින් තමයි ඇත්තෙම බෞද්ධයාගේ අත්පත වන ධම්මපද ආරම්භ වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී ප්‍රධානම දේ තමයි තමන්ගේ හිත පිරිසිදුව තියාගෙන හැකිතාක් දුරට යහපත් දේ කිරීම. මෙතෙන්දී තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සඳහන් වන්නේ. දානමය පුණ්‍ය කිරියවත්තු, සීලමය පුණ්‍ය කිරියවත්තු, භාවනාමය පුණ්‍ය කිරියවත්තු කියලා මා පුණ්‍යස්ස බහයි කියලා. මා පුණ්‍යස්ස බයි සූත්‍රයේ දැක්වෙනවා පිනට බය වෙන්න එපා කියලා. සමහරක් තැන් ඇතැම්මල ධර්මයේ කොටසක් විතරක් දැනගෙන සසර දික් වෙනවා කියලා පින් කරන්න ඕනේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙම වුණොත්ින් පින් නොකර ඉන්න පුළුවන්. හැබැයි අකුසල නොකර ඉන්න නම් බෑ. එතකොට වෙන්නේ ඇත්තෙම නිවන නෙවෙයි අන්තිමට සුගතියත් අහිමි වෙනවා අපට. අපි ඇත්තෙම ගහකට නැගිනවා නම් අපිට ඉනිමගක් ඕන. ඉනිමග අපි අයින් කරනවා. අයින් කරන්න ඕන ගහට නැගගට පස්සේ. මුලදි මිනිමග අයින් කරොතින් ගහට නැගින්න වෙන්නේ නැහැ. පොරුවකින් පාරුවකින් අපි ගමනක් යනවා නම් ඒ ගමන ගිහිලි ඉවරල තමයි ඔරුව අතහරින්න ඕන. අතහරිනව නෙවෙයි ඇත්තෙම අතහැරෙනවා. එනිසා පුණ්‍ය කියන එක අතහරින දෙයක් නෙවෙයි. ලෞකික කුසලිය තුල ඉන්නකොට ඉබේ අතහැරෙන දෙයක් ඒක. අපි බලෙන් අතහරින ගියොත් අතහරින්න පුළුවන්. හැබැයි අතහැරියට පස්සේ අල්ලගන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නේ. අල්ලගන්න වෙන්නේ අපට අකුසලයේ තමයි ඊට පස්සේ. එනිසා බුදුදහමෙන් කරන්නේ සම්මාදිට්ඨිය මත ඉදිරියට යනකොට පුණ්‍ය පාප පහිනස්ස කියන කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දි ලක්ෂණය තමයි මේ දාන සීල භාවනා කියලා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මත අපිව පිහිටවනවා. මේ සඳහා සමාජ ගෞරවය හෝ සමාජයේ ලැබෙන පිළිගැනීම විතරක් නෙවෙයි ඇත්තෙම. විශේෂයෙන්ම තමන්ට තමන් ගැන හිතලා සතුටට පත් වෙන කුලංගෙදී පරිසරයක් මේ හදන්නේ. සුඛෝ පුඤ්ඤස්සීචෝ කියලා කියන්නේ ඒක තමයි ඇත්තෙම. සැප් පින් කරන ප්‍රමාණය තමන්ට හිතට සතුටක්. තමන් අනිත් අයට සලකලා තියනවා නම්, සිල්වත් ජීවිත ගත කරලා තියනවා නම්, ටික ටික හරියට තමන් මෛත්‍රී ආදී භාවනා කරනවා නම් තමන්ට ඒ ගැන සතුටක්. ඉද නන්දති කිව්වෙත් ඒක තමයි. මේ ලෝකයෙන් සතුට වෙනවා. ඉතින් පරලෝක සතුට වෙන එක ඉතින් ඒක දැන් අපට දකින්න බෑ. ඒකත් ඉතින් අනිවාර්ය ලක්ෂණයක්. ඉතින් මෙන්න මේ ලෞකික කුසලයේ තමයි ආරම්භයේදීම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මෙන්න මේ ලෞකික කුසලයේ කිරීම ආකාර කීපකින් අපට වැදගත් වෙනවා. එකක් මේ ජීවිතයේ සතුට වෙන විතරක් නෙවෙයි, මේ ජීවිතය අපට අතීත කර්ම ශක්තියෙන් හැටියට අකුසල විපාකෙන්න තියෙනවා නම් ඒව හුඟක් දුරට දුර්වල කරගන්න මේ ලෞකික කුසලය අපට හේතු වෙනවා. ඊළඟ දේ තමයි මේ කුසලිය තුළ අපි නිතර ඉන්නකොට අපට කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා. දැන් ආලවක සූත්‍රයේ කතං මිත්තානි ගන්තති කියලා සඳහන් කොට ආලවක යක්ෂයා බුදුරජාන් වහන්සේ කියන්නේ දදං මිත්තානි ගන්තති කියලා. දන් දෙන තැනක් තමයි මිතුරන් දිනා ගන්නවා කියලා. ඉතින් අන්න ඒ වගේ දැන් සිල්වත් ජීවිත ගත කරනකොට සමාජයෙන් තමන්ට විසරදව ඉන්න පුළුවන්. ඉතින් භාවනාවේ තියෙනම විදිහට තමන්ට තමන්ගේ මානසික සතුට භුක්ති විඳිනට පුළුවන්. ඉතින් එකාතකින් තමන්ට සමාජ ගෞරවය ලැබෙන වගේම තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙනත් පුළුවන්. අනිත් පැත්තෙන් තමන්ට එන බාහිර කරදර සම්බාධක හුඟකින් වැළකෙන්න පුළුවන් මේ වර්තමානයේ කරන පින නිසා. දැන් අපි දනවර දින හතෙන් මී යන්නේ හිටිය කුඩා කුමාරේ ආයු වඩන නේද? අභිවදන සීලස ගාතෙන් අපි කියන්නේ. ඉතින් ඒ කුමාරයා තියාගෙන දවස් හතක් පිළිත් කියලා. දින හතෙන් මී යන්නේ හිටපු කුමාරයා අවුරුදු 120ක් දක්වා ආයුෂ දීර්ඝ කළා. මෙන්න මේ ලෞකික කුසලිය තුල. ඉතින් හැම දිනකට මෙහෙම කරන්න පුළුවන් කියන කතාවක් නෙමෙයි, සමහර අයට එහෙම කරන්න පුළුවන්. සමහර අයත්න්ට එහෙම කරන්න බැරි වුණා බුදුහාමුදුරන්ටවත්. සෝප බුදු රජතුමාට එහෙම වළක්වන්න බැරි වුණා. දේවදත්ත හඳුර වළක්වන්න බැරි වුණා. පිළිඩොඩබ කුමාරයාවිලා සාක්ෂියන් ඝාතනය කරනකොට බුදුහාමුදුරන් තුන් පාරක් ගියා වළක්වන්න බුදුහාමුදුරන්ට බැරි වුණ එක කරන්න. සමහර අවස්ථාවල බෑ. නමුත් සමහර තැන්වලදී මේ ලෞකික කුසලයේ තුලින් අපට අතීත අකුසලවල විපාක කිසියම් ප්‍රමාණයකට දුර්වල කරන්න පුළුවන්. අඟුලිමාලත් එක කළා. අඟුලිමාල ලෝකෝත්තර කුසලයේ මේක කළා. ඉතින් මෙන්න මෙතන තමයි සමාරම්භක පියවර. ඉතින් මෙන්න මේ කුසලයේ ආනිසංස තමයි චුල්ලකාම විභංග සූත්‍රය, මහාකාම විභංග සූත්‍රය වැනි සූත්‍ර ගානක සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ නිතර අප විසින් සිහිකල යුතු කාරණා අතුරින් කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි ආදී වශයෙන් කියලා අභින්හන් පච්චවිකේ තබ්බන් කියලා දේශනා කළා. තමන් කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, කර්මයේ උපත කොට ඇති කෙනෙක්, කර්මය අපට එකම ඥාතියා කියන හැඟීමෙන් කටයුතු කරන්න කියලා එක නිතර සිහි කරන්න කියලා. ඒකේ වැදගත්කම බුදුහාමුදුරුවෝ අවධාරණය කළා. ඔය ඇත්තෙම පින කියලා කියන්නේ මේකයි. දැන් අපි කිව්වේ මුලින් බුදුහාඳුර අකුසලෙන් දුර වෙන්න කියලා කිව්වා. පාපස්ස සබ්බ පාපස්ස කරණන් කියව කාරණේ. එතනින් දුර වෙලා ඊට පස්සේ පින කරනකොට පින විතරක් කරනවා නම් ඇත්තෙම සසර යන එක තමයි. පින් නොකර හිටියත් සසර යන එක තමයි වෙන්නේ. ඒ දෙකෙන්දීම සසර යන එක තමයි වෙන්නේ. මේක හරියට එක ගෝලයක ඉන්නවා අපි. මේක ඔක්කොම ගින්දර තියෙන්නේ. එකෙක් උඩ පැන පැන ඉන්නවා, එකෙක් නිකම් ඉන්නවා. කවුද වැඩියෙන් පිච්චෙන්නේ? ඇත්තම දෙන්නම පිච්චෙනවා. අවිද්‍යාව තුළ දෙන්නම දැවීමක් තියෙනවා, නැත්නම් සසර යනවා. ඒ නිසා තමයි බුදුහමර සරගදාමි මොක්ෂ මාර්ගය දේශනා කළේ. හැබැයි මෙතෙන්දී දේ තමයි මේ පින නිසා තමයි අද අපි මේ පහසුකම් ටිකක් ලැබලා තියෙන්නේ. ඒ පින අපි අතීතයේ නොකළ නම් අපට අද මේ සුගතිය නැහැ. මේ සද්ධර්මය අද අපට ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ ලෞකික කුසලයේ කිරීම මත තමයි අපට ජීවිතයේ වැදගත්ම කාරණයක් වෙන කල්යාණ මිත්‍රත්වය ලැබෙන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වයේ මතින් තමයි සද්ධර්මයට අපි නැඹුරු වෙන්නේ. ලෞකික කුසලෙන් තියෙන ප්‍රයෝජනය එක. ඒ නිසා අපි ඔරුවක යනවා නම් ඔරුවේ යන්නේ ඔරුවට ආසාවෙන්ද නෙවෙයි. අපි ෆ්ලයිට් එකක යන්නේ ප්ලේන් එකට තියෙන ආසාවෙන් නෙවෙයි. අපි යන්නේ අපේ ගමනාන්තයේ වෙන ඉලක්කයක් තියෙන්නේ. ඒකට යනකන් අපිට මේක අවශ්‍ය වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි අපි මේ යන ආධ්‍යාත්මික දියුණුවේ සරහා යන ගමන් මගේදී අපිට මේක යන්තිසේ මාවතක් විතර ඇත්තේ, උපකරණයක් විතරයි. මේක අවසන් ඉලක්කය නෙවෙයි. ඒකෙන් හැබැයි අපිට ලොකු වාසි ටිකක් ලැබෙනවා. ඒක නොකර ඉන්න කියලා බුදුහාමර කොහෙවත් කියලා නැහැ. නිතරම පිනට කුසලයට අවධානය යොමු කරලා තියෙනවා, උනන්දු කරවල තියෙනවා. පිනයි කුසලය කියන දෙකේ දෙයක් තියෙනවා. අපි ඉඩ ලැබුණොත් සාකච්ඡා කරමු. ඔබ වහන්සේලා කැමති නම් අපි ඒකත් ඉදිරියේ සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ සුගතිගාමී මාර්ගයේ ඉන්න ගමන, මේ ලෞකික කුසලය කරන ගමන්ම අපි තවත් පැත්තක් දැසි යොමු වෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? අපි බොහෝ වෙට අහලා තියෙන චුල්ලකම්මිබඳ සූත්‍රය විතරයි. හැබැයි චුල්ලකම්මිබඳ සූත්‍රේ ළඟම ඊළඟට එන සූත්‍රයක් කියවන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි මහාකම්ම විභංග සූත්‍රය. ඇයි එහෙම කියන්නේ? මහාකම්ම විභංග සූත්‍රයේ පුද්ගලයන් 4 දෙනෙක් ගැන කියනවා. අකුසල් කළා දුගතිගාම වෙන පුද්ගලෙක් ඉන්නවා. අකුසල් කරලා සුගතිගාම වෙන කෙනෙකුත් ඉන්නවා. කුසල් කරලා සුගතිගාම වෙන කෙනෙකුත් ඉන්නවා. කුසල් කරලා දුගතිගාම වෙන කෙනෙකුත් ඉන්නවා. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඇයි අකුසල් කළා දුගතිගාම වෙන එක අපි දන්නව කොහොමද? අකුසල් කරලා සුගතිගාම වෙන ඇත් ඉන්නවා. එහෙමයි ඕනතරම් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. කොහොමද වෙන්නේ? ජීවිත කාලයක් මැතෙමඩ අකුසල කළත් අන්තිම කාලය අකුසල කළා. ඒ කුසලිය සම්මාදිතිය ප්‍රබලත්වය නිසාමරව යටපත් කළා. අර යමෙක් පළමුවෙන්ම ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාදව හිටියොත් වලාගෙම නික්මෙන කොන්සඳ වගේ කිව්වා වගේ සමහර අය අර අකුසලය කුසලෙන් යටපත් කරනවා. අන්තිම මොහොතේ හරි සරකාණි කියලා කෙනෙක් හිටියත් ඒ වගේ කෙනෙක් ජීවිත කාලේ නේ කඩුපාඩුකම් තිබුණා. නමුත් ඔහු අඩුපාඩුකම් මිය යන දවසට කලින් දවසේ ඔක්කොම දුරු කරගෙන ධර්මයෙන් ඉහෙලම ප්‍රතිඵලක් අරගෙන ඔහු මිය ගියේ. ඉතින් ඒ නිසා අපිට අපේ ගෙදර වත්තේ කොනේ අපිට කොළ ගොඩක් අවුරුද්දක් එකතු කරපු කොළ ගොඩක් තියෙනවා නම් ඒ කොළ ගොඩ අයින් කරන අවුරුද්දක් යන්නේ නැහැ. එක වරුවෙන් ඔක්කොම අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ කර්ම චක්‍රය අපිට ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි සඳහන් කරන්නේ උපාය දන්නා අපයෙන් බේරෙයි කියලා. ඒකෙන් කියන්නේ අකුසල කළක අන්තිම මොහොතේ කරන්න කියලා. එහෙම වෙන්නේ නැහැ බොහෝ විට. ඒකට ලොකු පිනක් තියෙන්න ඕන. ඒකට ලොකු පසුබිමක් තියෙනට ඕන තමන්ගේ. ඊළඟ කාරණේ තමයි කුසල කළ සුගතිගාමි වෙන එක අපි දන්නවා සාතල් දෙය. කුසල කරලා දුගතිගාමි වෙන ඇත් ඉන්නවා. දැන් දේවදත්ත හඳුර හොඳම උදාහරණේ. ඉතින් ඔහු සාමාන්‍ය කුසලයේ නෙවෙයි ඇත්තෙම සමතියත් වඩ දිනු කළා අභිඥා පවා ලබාගත්තු කෙනෙක්. නමුත් දුගතිගාමි වෙන උනා. ඒ විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසන අසද්දෘශ මහදානෙ දෙන්න දායක වෙච්ච කෝසල මල්ලිකාවටවත් සුගතිගාමී වෙන එක සරල දෙයක් වුණේ නැහැ. අපි වර්තමාන ඉතින් කියනවා කටින් පිංකම කරොත් ඉතින් අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙනවා කියලානේ. ආනතර කර්ම නොකරොත් කිසිම බයක් නැහැ. දැන් ඉතින් වීසා හරි කියලා අපි රෙකමන්ඩ් එක දෙනවා. නමුත් එහෙම නැහැ. කටින් පිංකම විතර නෙවෙයි දස පුණ්‍යක්‍රියාම කළ තිබුණත් ඇතැම් විට ඒව වැළකෙන අකුසල කර්මෙන්න පුළුවන්. මේ ආත්මය විතරක් නෙවෙයි සසරේවත් වෙනවා. මොකද අපි ජීවත් වෙන කාලේ අපේ මතකයට එන්නේ මේ ජීවත් වෙන කාලේ කරපු දේවල් ටික විතරයි. රැස් සිහිනයක් දකිනකොට අපිට පේන්නේ මේ මොලේ ආශ්‍රිතව මේ ජීවිත කාලය තුළ තියෙන මතකේ විතරයි. නමුත් මරණාසන්න මොහොත කියලා කියන්නේ මේ අපි බැසගෙන ඉන්න භෞතික ශරීරයේ මොලේ ඉක්මවල ගිහිපු විශාල පරාසයකට මනස විවෘත වෙන අවස්ථාවක්. කල්ප ගානක මතකේ එක ලයින් එකකට එන අවස්ථාවක්. එතකොට මේ භෞතිකාත්මික මොළ තියෙන. එතෙන්දී ඒ ඔක්කොම දේත් එක තමයි මතු භවයට කරුණු තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ ලෞකික කුසල ඉක්මවල තවත් ඉදිරියට යන්නට අවශ්‍ය වෙනවා මෙන්න මෙවැනි පදනමක් මත. අනිත් කාරණිය තමයි තින් කරලා පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාම්මි කියලා ජීවිත අවසාන මොහොතේ සතුට වෙලා සුගතිගාමී වෙන්නත් පුළුවන් අපට. හැබැයි එහෙම නොවන අවස්ථාත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පින්කම් කළත් අපේ ජීවිතේ ජය ගන්න බැරි අභියෝග ටිකක් ජීවිතේ තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඇයි අපට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ? ඇයි ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අපට අවශ්‍ය වන්නේ? බුදුහාමුදුරු සඳහන් කරන ශාස්ත්‍රවරයෙක් ලෝකේ බබලන්නේ ඇයි? ශාස්ත්‍රවරයෙක්ගේ ධර්මයක් ලෝකේ බබලන්නේ ඇයි? ඒකට හේතු මොනවද කියලා බුදුහාමුදුරු විමසනවා සඳහන් කරනවා. මොන හේතු නිසාද ශාස්ත්‍රවරයෙක් ලෝකේ බබලන්නේ? ශාස්ත්‍රවරයෙක් ලෝකේ බබලන හේතු තුනක් බුදුහාමුදුරු දේශනා කරනවා. මොනවද ඒ? මහලු බව, මහලු වීම කියන සාධකයි. මහලු වෙන නිසායි ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය, ඒ ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අපට අවශ්‍ය. අනිත් දේ තමයි මරණය කියන කාරණේ. තුන්වෙනි කාරණය නැවත ඉපදීම. ලෙඩ වීම කියන එක කෙනෙකුට වෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. බෙහෙත් වලින් සුව කර ගන්නත් පුළුවන්. ඒක ලොකු දෙයක් නෙවෙයි ඇත්තෙන්. මෙන්න මේ අභියෝග තුන එහෙම සරල දෙයකින් ජය ගන්න බෑ. ජාති, ජරා, මරණ කියන මෙන්න මේ අභියෝග තුන අපි හමුවේ තියෙන දෙවැන්තම අභියෝග. මේ තුන ජය ගන්න සාමාන්‍ය කම්මසකතා සමාධියට විතරක් ප්‍රමාණවත් නෑ. එනිසා තමයි අපි වයසට ගියහම මරණාසන්න වෙච්ච වෙලාවේදී අපි ඇතැම් විට කරපු මතකයන් සාමාන්‍ය කුසලයේ සිහිපත් කරාට විතරක් අපට ඒ දුකෙන් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ වෙන සත්‍යයක් මත තමයි බුදුහාමුදුරුවෝ තවත් මඟක් අපට දේශනා කළේ. එනිසා මෙතෙන්දී මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල ලක්ෂණය තමයි සම්මුති සත්‍ය තුල ඉන්නේ. සම්මුති සත්‍ය ලෝකේ තියෙන සත්‍ය අපි කියන කන්වෙන්ෂනල් ට්‍රූත් කියන. ඒ විතරක් නෙවෙයි අපි මෙතන මතක තියතු කාරණයක් තමයි. ලෝකේ තියෙන නීති රීති ඔක්කොම තියෙන සම්මුති සත්‍යයේ. ඒ විතරක් නෙවෙයි හොඳට මතක තියාගන්න දෙය තමයි කර්මයේ තියෙන සම්මුති සත්‍ය මත. උදාහරණයක් ගත්තොත් අනිත් කුලවලට නිග්‍රහ නොකර හිටියනම් එයා හොඳ කුලවල ඉපදෙනවා කියලා කියනවා. බලන්න මේ කුලය කියන්නේ ඉපදෙන කුලයට පවා කර්මයේ බලපානවා. කුලයේ ભેදේ කියන එක කලින් කාලේ කුල ભેදයක් වෙනස් වෙනවනේ ඇත්තෙම. දැන් උදාහරණයකට ભારતයේ එක කාලක ශාක්‍ය කුලය ඉහළයි, තව කාලක බ්‍රාහ්මණ කුලය ඉහළයි. ඒකවත් ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. නමුත් ඒ දෙකත් කර්මය බලපානවා. එනිසා මුළු සම්මුති සත්‍ය කියන එක හිතන්නේපා සාමාන්‍ය දෙනදා කරන මේ රැකී රක්ෂා කරන එක, ගහකොළ කැඩල බිඳල යන එක විතරක් සරල දෙයක් විතරයි කියලා. කර්මයක් සම්මුති සත්‍ය මතමයි තියෙන්නේ. ඒ කර්මයක් අවිද්‍යාපක්ඛ සංඛාරං පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර. සාමාන්‍ය කුසලේ නෙවෙයි ඇත්තෙම. පුඤ්ඤාවි සංඛාරත් අරූපාවචර බ්‍රහ්මලෝකයට යන ධානත්, අරූපාවචර ධානත් තියෙන්නේ මේ අවිද්‍යාව මතමයි. සක්කාය දිට්ඨිය මත, ආත්ම දෘෂ්ටි මත, නිත්‍ය සංඥා මත. එනිසා මේ සියල්ලකෙම පදනම සමුදු සත්‍යයෙන් ඉහට යන්න බෑ. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය ලෝභ දේශ දුරු කරන කෙනෙක් විතරක් නෙවෙයි, පංච නීවරණම දුරු කරන කෙනෙක්. පංච නීවරණ අවුරුද්දකට දෙයකට නෙවෙයි, ආලාර කාලාම කොච්චර කාලයකට පංච නීවරණ දුරු කරාද? මහා කාල 84,000කට. බුදුරජාණන් වහන්සේලා දිගට පහල වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර. ඒ වෙනි අති දීර්ඝ කාලයකට නීවරණ දුරු කරපු කෙනාත් ඉන්නේ සමුදි සත්‍ය මතම තමයි. එන් එහාට හොට යන්න බෑ. එනිසා මෙන්න මෙතෙන්දී කියන දේ තමයි මේක ඉක්මවල යන මේ සම්මුති සත්‍ය තුළ කුසල් කරන ගමන් අපට තවත් මාවතක් බුදුහම දේශනා කරන ඒ තමයි නිවන් මඟ. ඒකට කියන අපි මෝක්ෂ මාර්ගය කියලා. එතකොට ස්වර්ගගාමී මාර්ගය මේක. මේක සද්ගමංග, මේක මොක්ක මංග. බුදුදහමෙහි ඇතුළත් ප්‍රධාන මාර්ග දෙක. ඒ කියන්නේ අපි මුලින් සඳහන් කරපු විදිහට අපාගාමී මාර්ගයෙන් අපිව වැළැක්වුවා. ඊළඟට මාර්ග දෙකක් අතුව පිහිටෙව්වා. එකක් සද්ගමංග, අනිත් එක මොක්ක මංග. තන සංගමග්ග කියන එක කම්මසකතා සම්මාදිටිය මත ඉඳලා සම්මුති සත්‍ය තුල ඉඳලා කරන විග්‍රහයක්. ඒකෙන් අපි මුලින් ස්ථාවරත්වයේ දාගන්නට වෙනවා. නිතර අපේ හිතේ කුසල් දහම් පින්දහම් අපි කරන්න ඕනේ, ඒක වැඩිගත් සමාදාහරණය කළා. ඊට පස්සේ මොක්ෂ මාර්ගය මෙතෙන්දී සම්මුති සත්‍ය ඉක්මවල අවසාන සත්‍ය කරා අපි යනවා. මෙන්න මේක තමයි සුවිශේෂ දෙය. මේකට මූලික වන්නේ හදනමින් පටිච්ච සමුප්පාදය. මෙතෙන්ද මුල් වන්නේ කම්මසකතා සම්මාදිටිය, මෙතෙන්ද මුල් වන්නේ පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම වලින් දේශනා කළා. අස්සජහාම්දුරෝ උපතිස්සට කොහොමද දේශනා කළේ? "යේ ධම්මා" කියන ගාථාවෙන් සඳහන් කළා. "හේතුප්පවවා තේ සංහේතුන් තථාගතවහ" කියලා. බුදුහාමුදුරුවෝ පස්සක් මහණට කොහොමද ඒක තමයි කිව්වේ? යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ කතාවම බාහ්‍ය දාරු කිරට වෙනස් වචන වලින් කිව්වා. කොහොමද? "ඒවං හිතේ බාහ්‍ය සිකිතබ්බං දිත්තේ දිට්ඨමත්තං භවිසති" ඒ වශයෙන් කිව්වා. මේ කතාවම ඇතැම් තැනක බුදුහාමුදුරුවෝ "යදන ඉච්ඡං සන්දුක්ඛං" කියලාත් කියලා තියෙනවා. මේ කතාවම බුදුහාමුදුරුවෝ සමහර තැන්වල "අවිද්‍යාපත්‍ය සංඛාරා" කියලාත් කියලා තියෙනවා. මේ කතාව බුදුහාම සමහර තැනක "සබ්බේ සංඛාර අනිච්චා" කියලා කියලා තියෙනවා. මේ කතාව බුදුහාම සමහර තැනක "අස්මින් සති ඉදං හොති" කියලා කියනවා. "අස්මින් අස්සති ඉදං නොහොති" කියලා කියනවා. "ඉමස්ස උපාදා ඉදං උපජ්ජති" කියලා කියනවා. "ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති" කියලා කියනවා. "යෝ පටිසම්පාදං පස්සති, යෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති, සෝ පටිසම්පාදං පස්සති" කියලා කියලා තියෙනවා. විවිධ ක්‍රමවලින් ඉන්න ඔඩියන්ස් එක අනුව ඔඩියන්ස් එකේ බුද්ධි මට්ටම ඉන්ද්‍රිය ධර්ම මත බුදුහාඳුරේ කරුණ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙන්න මේක මේ අවබෝධය බුදුදහමේ ප්‍රධානතම කරුණක් විදිහට සැලකෙනවා. මෙන්න මේ පරමාර්ථ සත්‍ය විස්තර කරන තමයි ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. මේක බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි. නගර සූත්‍රයේ සංගතනිකායේ නගර සූත්‍රයේ වෙන තැන්වල පැහැදිලිවම දැක් වෙනවා බුදුහාඳුරු කෙනෙක් ලෝකේ පහළ වුණත් නුණත් මේ අර්ථය හැමදාම තියෙනවා. මේක බුදුහාඳුරන්ගේ නිර්මාණයක් නෙවෙයි, මේක අනාවරණයක්. ලෝකේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් නිර්මාණයක්. දැන් මේ ගෙවල් නිර්මාණයක්. අපි හදන ඩිවයිසස් නිර්මාණයක්. ලෝකේ සමහර දේවල් අනාවරණයක් තියෙනවා. අපි ඩිස්කවරිස් කියන්නේ. වතුර, පස්ම්, වාතය, ඔයිල් මේ වගේ දේවල් නිර්මාණය කරන්න බෑ. එතෙම ඒවා අනාවරණයක සංවිච්ච තියෙන දේක් විශ්වාස කරගන්න එක. ඒතකොට බුදුදහම කියන එකත් පරිසම්පාදයේ මුල්ලා මේ දේශනා කරපු ලෝක යථාර්ථයේ බුදුහාඳුර තමන්ගේම ඥාණයෙන් වැසිරී තිබෙච්ච දෙයක් අනාවරණය කරගත්තු දෙයක්. ඒ නිසා බුදුහාම දේශනා කරන තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නුනත් මේ යථාර්ථය තියෙනවා. අපි බුදුහාඳුරන්ට ගරු කරන්නේ මේ කාල වකවානුව තුළ, මේ කාල පරාසය තුළ මේ සත්‍ය අවබෝධ කරගත්තු තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්තු පළවෙනි පුද්ගලයා නිසා. ඒ වගේම නිර්වාණාවබෝධයට පත්වෙන ආකාර දෙකක් ලෝකේ තියෙනවා. එකක් තමයි තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගන්න එක. තමන්ගේම ඥාණයෙන් එහෙම අවබෝධ කරගන්න දෙන්නයි බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත්. ඊළඟ දේ තමයි දැන් මේ මාර්ගයේ අපේ ලක්ෂණය තමයි හැපි හැපි යන්නේ. හොය හොය යන්නේ. ඈ රිසර්ච් එකක් කරමින් යන්නේ. වනේ යන්න ගජෝ විය වගේ තමයි. ඔව් ගුරුවරයෙක් නැතුව තමන්ම හොයාගෙන. ඒ කියන්නේ අතීතයේ ගුරුවරුන්ගෙන් අහලා තියෙන එක වෙනම කතාවක්. නමුත් මේ ආත්ම භාවයේ අවසානයේ මේ අනාවරණය කරගන්න ස්ථාවේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන අවස්ථාවක පස්සේ බුදුහාමෙන් සේකෙන් ලෝකෙ පහළ වෙන්නේ බෝසත් නෑ. බෝසත්වරයෙක් අවසානාත්ම භාවයට ඉපදෙනකොටම යම්කිසි පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියොත් පිරන් පානවා. ඒක තමයි ඒක ධම්ම නියමයක් ඒක. එයා දැනගන්න ඒක දැනගෙන පිරන් පානවා. පස්සේ බුදුරජාණන් වහන්සේලා එක විට 100 නමක් 500 නමක් වුණත් ඉන්න පුළුවන්. ඉසිගිලි සූත්‍රයේම කියන්නේ ඒකනේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා හුඟක් එක විට ඉන්න පුළුවන්. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනවා එක විට පහළ වෙන්නේත් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමග පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් එක කාල පරාසය තුළ වැඩෙන්නේත් නැහැ. මේ කාලේ නෑ. මේ බුද්ධෝත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවසන් වෙනකම් පහළ වෙන්නේ නැහැ සමහර. එහෙම වුණොත් උන්වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක මොකද මේ දහම මහ ශ්‍රාවකෙක් වෙනවා. එතකොට මෙතෙන්දි ලක්ෂණය තමයි තමන්ගේම ඥාණය අවබෝධ කරගන්නෝ. මෙතෙන්දී සුතමේ ඥාණයෙන් තමයි අවබෝධ කරගන්නේ. දැන් මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේට දෙවෙනි කොට හිටිය මහා ප්‍රඥාවන්තය වෙන සරුත් හාඳුරන්ටවත් තමන්ගේම ඥාණයෙන් මේ අසත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා. මෙතෙන්දී තියෙන වෙනස තමයි මේ අවස්ථාවේදී තමන්ගේම ඥාණයෙන් ගවේෂණය කර කර වැරදි ගිහිල්ලා තමයි පාර හොයාගන්නේ. හරියට අපි තැනකට යනවා පාරට බැහැලා තැන් හොයාගෙන ගිහිල්ලා හොයාගන්නේ. මේක තමයි අපි යන්න කලින්ම ලිපිණය මැප් එක ඇඩ්‍රස් එක දැනගෙන වැඩේට බහින එක. කලින් සුතමේ ඥානෙ. ඒ නිසා බුදුහම දේශනා කළේ ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි නොව ජානතෝ නොව පස්සතෝ කියලා. මේ ධර්ම මාර්ගයේ හිකලවලට යන පුළුවන්කම තියෙන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මුලින් සුතමේ ඥානෙන් දැනගන්නට ඕන. ඊට පස්සේ චින්තාමේ ඥානෙන් එක හිතන්න ඕන. භාවනාවේ ප්‍රඥාවෙන් මේක පසක් කරන්නට ඕන. පච්චත්තං වේදබෝ කියන විදිහට. අනිත් කාරණේ තමයි ධර්මයේ සාධෘෂ්ටික බව බලන්න නම් ධර්මයේ ගුණ හැටියට අපි ගුණ හයක් සාකහතෝ පාටින් කියනවා. එහි සඳහන් වන විදිහට සම්දිච්චකෝ අකාලිකෝ කියන සුවිශේෂී ලක්ෂණ දෙකක් තියෙනවා. අන්න ඒ සාධෘෂ්ටික අකාලික බව දකින්න කැමති නම් මේ සරගාමි මාර්ගය විතරක් බෑ. මෙන්න මේක තමයි අපි visible results immediately effective කියලා අපි කියන්නේ. මේකේදී තමයි ඉක්මනටම ප්‍රතිඵල තියෙන්නේ. සමහර අවස්ථාවලදී බුදුරජාන් වහන්සේගෙන් සමහර අන්‍යාගමික බ්‍රාහ්මණවරු ඇවිල්ලා ප්‍රශ්න කළා. බුදුරජාන් වහන්සේ මේ ඉක්මනට ඉගෙන කියන ගොවිතැනක් කළා මේ ඉක්මනටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ප්‍රතිපදාවක් ලෝකේ තියෙන්නේ බුදුහාඳුර මේ බොහොම කල්ගත වෙන මාවතක් දේශනා කරන්නයි කියලා. බුදුහාඳුර දේශනා කර ඔක්කොමයි කියන ඒවා කාලික දේවල්. මේ ධර්මෙ විතරයි අකාලික කියලා. කොයි හැම දෙයකම කාලයක් ගත වෙනවා. කුඹරක් කොටන එකත් අඩු ගානේ මාස පීඩික ගන්න මාස 4ක්වත් යනවා. දරුවෙකුගේ සෙනෙහස සාර්ථකත්වය බලන අවුරුදු ගණන් ගත වෙනවා. දැන් අපිට උනත් අපි උපාධියක් ගන්න එකේ පන්ති ඉඳලා අවුරුදු 15ක් 20ක් විතර අපි ගියා. ලෝකයන්ගේ හැම දෙයකම යථාර්ථීය කාලයක් ගත වෙනවා. නමුත් මේ ධර්මයේ විතරයි ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන්නේ. අපේ මේ මොහොතේ හරියට සමාධියකින් ඉඳලා කෙලෙස් නැති වෙන දර්ශනයකින් හිටියනම් මේ මොහොතේම අපට සිතුවිල්ලක් එනකොට ඒ සිතුවිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ මොහොතේ අපේ ඇහැට දකින දෙයින් රාග ද්වේෂ දෙකින් අපට නිදහස් වෙන්න පුළුවන්. මේ මොහොතේ අපට කෙනෙක් බලනවා නම් ඒ මොහොතේ මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා බුදුදහමේ අකාලිකත්වය බලන කැමැති නම් මෙන්න මේ මඟ අපි ඇයිතුයි මෙහි පදනම පරමාර්ථ සත්‍යය. මෙන්න මේ ධහම තමයි ත්‍රිපිටකයේ විදියට විනය සූත්‍ර අභිධර්ම කියන මේ ත්‍රිපිටකය පුරාම විහිදලා තියෙන්නේ බුදුහාඳුරු මේ දේශනා කරපු ධහන් මඟ. විනය පිටකයේ පොත් පහකුත් සූත්‍ර පිටකයේ පොත් පහකුත් අභිධර්ම පිටකයේ පොත් හතකුත් විදිහට සම්පාදනය වෙලා වසර 2561ක් අපේ හාමුදුරුවෝ ඉමහත් පරිශ්‍රමයකින් රැකගෙන ඇවිල්ලා ලෝකෙට දායාද කරපු සාරස්සංගේ කල්පලක්ෂයක දැනුම් සම්භාරය. ලෝකයේ තියෙනවා නම් යම් කිසි ආද දැනුම් සම්භාරයක් තාක්ෂණයක් විද්‍යාවක් ඒ බොහෝ විට වැඩිමන තවුරුදු 10000ක මිනිසාගේ උත්සාහයක කැපවීමක ප්‍රතිඵලය. නමුත් ත්‍රිපිටකයේ නමෙන් තේරවාදී මුළුබුදු සමය විදිහට අපි යමක් විශ්වාස කරනවා නම් අන්න ඒක මේ අවුරුදු 10000ක අත්දැකීමක් නෙවෙයි. මේක සාරස්සංගේ කල්පලක්ෂයක ඉමහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක්. සාමාන්‍ය දෙයක් නෙවෙයි ඇක්සිස් මාස්ලේ දන් දීලා කරපු සුවිශාල පරිත්‍යාගයක්. ඒ නිසා අපි ඇත්තේ මේ පරිත්‍යාගයේ හමුෙහි අපි කොමන පරිත්‍යාගයක් කරනවද කියලා අපටම අපි ගැන හිතන්න වෙනවා ඒකයි. අපි උපරිම වශයෙන් අපිත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ගමන් ලෝකයට සාල දෙයක් අපිට කරන්න වෙනවා. ඉතින් ඇත්තෙම අපේ අම්මා තාත්තා කියලා අපි මේ ආත්ම භවය අම්මා තාත්තා ගැන විතරයි හිතන්නේ. ඇත්තටම අපට උදව් කරලා තියෙන මේ ආත්මේ අම්මා තාත්තා නෙවෙයි. කලින් ආත්ම භවවල අම්මලා තාත්තා. ඒ උදව් නිසා තමයි අපි අද සුගතිගාම වෙලින්නේ. මේ ආත්මේ අම්මා හින්ද නෙවෙයි අපි සුගතිගාම වුනේ. ඒ නිසා ඇත්තෙම මේ සියලුම අවරොන්ටත් අපි උපකාර කරන්න වෙනවා මේ ලෝකේ ඉන්න. ඉතින් ඒක ධර්මයෙන් කරන්න තමයි නියම උපකාරය බවට පත් වෙන්නේ. ඉතින් අපි යතින් වා පාසනාවට අපේ උපකාරය හොඳටම කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන වෙනකම් අපි මේ සම්මුති සත්‍ය ඉඳලා කරපු කතා ටිකක් තියෙනවා. දැන් ඉදිරියට මෙතන ඉඳන් අපි සම්පූර්ණ පරමාර්ථ සත්‍ය තුල ඉඳගෙන දිගටම කරුණ ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතෙක් කියපු කරුණ වලින් මොන හරි ප්‍රශ්නයක් මහල තියෙනවා. දැන් මෙතෙන්දි බුදුහාර සබ්බාසක සූත්‍රයන් ගැන ගැඹුරු දේශනා කරනවා. දැන් මෙතෙන්දි හොඳ අවධානය ඇත්තෙම අපි හොඳ දැනුවත් වෙනවා කාරණයක්. බුදුහාර සඳහන් කරනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන තැනත්තාම ඊළඟ ආත්ම භවයට යනවා ඒ කර්ම ටිකක් කරන් කියන එක එක දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසූකයක්, දෘෂ්ටි නැමැති කතර කතරමම් වීමක් කියන එක පැත්තකින් සම්මුති සත්‍ය තුල ඉඳගෙන දැන් අපි ඇත්තෙම හොඳටම දැනුවත් යුතු කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන දේශනා කරපු කරුණුත් තියෙනවා, පරමාර්ථ සත්‍ය තුල ඉඳගෙන දේශනා කරපු කරුණුත් තියෙනවා. අපි මේ දෙක පැටලවා ගන්න හොඳ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය තුල ඉඳගෙන කුණක්ුණන් විතර කර්ම කරන්න කියලා දේශනා කළා, මා පුඤ්ඤ සභාය කියලා දේශනා කළා. එහෙම දේශනා කරනම බුදුහාමුදුරෝ සම්බාසව සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය දෙවනි සූත්‍රයේ දේශනා කරනවා මේ කර්ම මම අද කර්ම කරන කෙනෙක් ආමීරණාත් බාහනේ කර්මයට අනුව සුගතිගාම වෙනවා කියලා කියනවනම් ඒ හිතීම දෘෂ්ටි කතර කතරමම් වීමක් කියලා. ඒක නියම දෘෂ්ටියක් නෙවෙයි. ඒක අපාගත මාර්ගයට මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව ඒක යම් කිසි විදිහක සම්මාදිටියක්. ඒක සම්මාසගත සම්මාදිටිය නමුත් ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි ඔක අපි ගිහි අඳගෙන පළවෙනි බණේම ඔබ කියන යන්නේ පායෙන් අවුල් වෙනවා. අපි නිතරම ඔරියන් එකට හඳුනාගෙන කියනවා. අපි දන්නේ ඔක්කොම එකපාර කියන්නේ කියොත් මිනිස්සු අවුල් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් මිනිස්සු කරාතුරකින් හම් වුණාම අවුරුද්දට සැරයක් දාන කීරායට කියන කරුණුත් තියෙනවා. මාසිකව දාන දෙන අයට කියන කරුණුත් තියෙනවා. මාසිකව සිල් ගන්න අයට කියන කරුණුත් තියෙනවා. ඒ වගේම සතිපතා භාවනා කන්දලට එන අයට කියන කරුණුත් තියෙනවා. එනිසා අපි ඔඩියන්ස් එක හඳුනා ගන්නවා නැත්නම් මිනිස්සු අවුල් කර ගන්නවා. මිනිස්සුන්ට ඇත්තටම අපි කරුණාවන්ත නම් මේ මිනිස්සුන්ගේ දැනුම් මට්ටම බලලා තමයි මේව කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට සතර ආපායට සාපේක්ෂව මනුස්ස ලෝකේ සුගතිය. මනුස්ස ලෝකෙට සාපේක්ෂව දිවි ලෝකේ සුගතිය. දිවි ලෝකෙට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකේ රූපාජ බ්‍රහ්ම ලෝකේ සුගතිය. රූපාවචර බ්‍රහ්මෝගට සාපේක්ෂව අරූපාවචරයත් එක සංසන්න ලබනකොට අරූපාවචරයේ සුගතියක්. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. අරූපාවචර රූපාවචර බ්‍රහ්මලෝක දෙක සසන ලබන්නකොට අරූපාවචර බ්‍රහ්මවට සාපේක්ෂව රූපාවචර බ්‍රහ්මලෝකය දුගතිය. දිව්‍ය ලෝක 6 රූපාවචර බ්‍රහ්මවට සාපේක්ෂව බලනකොට ඒ දිව්‍ය ලෝක 6 දුගතිය. දිව්‍ය ලෝකේ සාපේක්ෂව මනස ලෝකය දුගතිය. සතර අපායට එක බලනකොට සතර අපාය දුගතිය. ඔහොම කියලා බුදුහාමුදුරුවෝ අවසානයේ නිබ්බාණං වා උපනිදාය සම්බා උප්පත්තිය දුගති කියලා සඳහන් කරනවා. නිවනට සාපේක්ෂව සියලුම භාවයන් දුගතිය. එනිසා එක එක තැන් වලට සාපේක්ෂව කියන කරුණු තියෙනවා බුදුහාමුදුරුවෝ. අපි ඒව පැටලව ගන්න හොඳයි. ඒ සංඝරභේ අපි තේරුම් අරගෙන නැතුව කියන glycos ඒක අපට ගැටලුවක් අහන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට අපි කිව්වේ සම්භාෂා සූත්‍රයේ තියෙන විදිහට මේ කම්මස කතා සම්මා දිට්ඨිය යම් කිසි පදනමකදී අපට තේරෙනවා මේකත් අවිද්‍යාව තමයි තියෙන්නේ. ඒක හොඳම උදාහරණයක් අවිද්‍යා සත්‍ය සංඛාරය කියන තැනදී පුඤ්ඤා විසංඛාරය විතරක් නෙවෙයි ආනන්ද විසංඛාරය. බ්‍රහ්ම ලෝක කියන කර්මයක් අවිද්‍යාව මතම පදනම් කරලා තියෙන්නේ. එනිසා තමයි ඒ தත්ය අපි භුක්ති විඳලා ඉවර නැවත පල්ලෙහාට එන්න ඕන. හැබැයි බ්‍රහ්ම ලෝක ඉපදිච්ච කෙනෙක් කවදාකවත් එකපාර දුගතිගාමි වෙන්නේ නැහැ. ටිකෙන් ටික තමයි පල්ලෙහාට එන්නේ. එක්ක මනුස්ස ලෝකෙට ගිහලා පල්ලෙහාට යනවා නැත්නම් ජීව ලෝකෙට ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ආයෙ කර්ම කරලා පල්ලෙහාට යනවා. එකපාර බ්‍රහ්ම ලෝකෙ ඉන්න කෙනෙක් කවදාවත් දුගතිගාමි වෙන්නේ නැහැ. ඒක නියමයක්, ධම්ම නියමයක්. අනිත් මේ තමයි බොහෝ විට මාර්ගඵලත් එක්ක ඉහෙලට යන්නේ බොහෝ විට ඉහෙලටම යන ගතියක් තියෙනවා. විශේෂයෙන් බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ ආයෙ පල්ලෙහාට යන්නේ මාර්ගඵල ලාභෙ කෙනෙක් ඉහෙලටම යන්නේ. ඇතැමිට සෝවාන් වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. සකදාගාමි කෙනෙක් වුණත් සකින්නාගාමි කියලා කියන්නේ ඒක වරක් එන්න පුළුවන්. හැබැයි ධ්‍යාන සහිතව යන කෙනා. දැන් අනාගාමී වීම සමගම ධ්‍යාන ස්ථාවර වෙනවා. අඩුම ගානේ ප්‍රථම ධ්‍යානේ හරි. ඒ නිසා තමයි අනාගාමී කෙනා අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකෙ යන්නේ. ඒ බ්‍රහ්ම ලෝකෙ යන කෙනා නෑ ආගාමී නැවත කාම ලෝකෙට එන්නේ නෑ. ඔහුගේ දුර්වෙච්ච නීවරණ නැවත ඇති වෙන්නේ නෑ. පංච නීවරණ. එතකොට දැන් මෙතනින්නම් අපි ඉදිරි කරුණු ටික පරමාර්ථ සත්‍ය මත ඉඳගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් පලාර්කලන් කල්පසු උනාරතරකට පංච නීවර නිවත් කරා කියන්නේ ඔව් ඉහළම බ්‍රහ්මලෝකයේ අරුසාවච බ්‍රහ්මලෝකය. ඉතින් පලාර්කලන් හැටියට ඉතලම දැන් දැක්කනේ උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ගිහිල්ලා දැන් ඔය මහාවගපාලිය විස්තර වෙනවනේ බැලුව කාර්ද මුලින්ම ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. එතකොට උන්වහන්සේට පිණිටි ගියේ දෙනි ගියේ ධර්මයේ දේශනා කරොතී ඉක්මනටම අවබෝධ කරගන්න කෙනා බුදුන් ඉස්සෙල්ලම බැලුවේ. එන ධර්ම දේශනා කරනකොට ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන්කම් තියෙන වැඩිපුරම නිවරණ දුරු කරපු කෙනා පංච නිවරණ. එතකොට බැලුව මොහ තමයි ඉන්නේ කෙනා. නමුත් ඔහු මේ ඊට දවස් දෙකකට වගේ කලින් මියගිය. දවසකට කලින් මේ කියන. ඊට පස්සේ උදකරන් පුත් බැලුවොත් ඊට කලින් දවසකට කලින් දවස් මේ කියන. ඉතින් ඒ දෙන්න බැරුණා. ඊට පස්සේ තමයි ඉතින් පස්සෙන් මම දේශනා කරේ. ඇත්ත මේක බොහොමත් ලොකු සිස්ටම් එකක් තියෙන එක බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. ඉතින් කොණ්ඩඤ්ඤ ආම්බරෝ කල්පයක් ඉතින් ඒ සඳහාම වෙන පුරාණ අහපු කෙනෙක්. ඔහුට බොහොමත් ආස්ථා වෙනවා. මොකද උත්තරම ශ්‍රාජ වඩ පස් වෙන මාකට මේ ගෞතම සම්බුත් සමට වෙන්නත් පුළුවන්. සමට වෙන්නත් පුළුවන්. නීවරණ ප්‍රහින කරපු ආලාරකාරම් එයාගත් මොකක්ද කියලා කරගත්තා. ධ්‍යානයන්නේ ඇත්තෙම ලෝකේ බොහෝ විට අපි ධර්ම දේශනා කරද්දී අපි විස්තර කරන්නේ නිවරණ පහ ගැනනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන නිවරණ පහ ගැන කියන නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන නිවරණ හය ගැන කියන අවිද්‍යාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනකන් මිනිස්සු දැනගෙන හිටියේ නිවරණ පහක් තියෙනවා කියලා විතරයි. අවිද්‍යාව නිවරණයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. එනිසා තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙනා ධර්ම දේශනා කරනකොට මහා ප්‍රඥා කම්පාවට පත් වෙනවා කියන්නේ. ලොකු දහ ගන්නවා කියලා කියන්නේ ਉਹ අනිත්‍යතාවයේ අනාත්මතාවය හරියට තේරුන්නේ නැහැ. එනිසා ලෝකයේ තුල කෙතෙක් නීවරණ පහ ගැන විතර හඳුනා තිබුණා. නමුත් බුදුහාමුදුර කෙනෙක් පහල තමයි අවිද්‍යා නීවරණ ගැන ලෝකෙට හඳුනා දෙන්නේ මේ නිදහස්න මාර්ගය කියලා. ඒ කියන්නේ නීවරණ ඉගැන්වීම වෙනම දර්ශනයක් තුළ තියෙනවා. නීවරණ දුරු කිරීම සාමාන්‍ය ආධ්‍යාත්මික ලෝකයේ තුල තියෙනවා. සාමාන්‍යයෙන් ලෝභ දේශ විතරක් නෙවෙයි. පංච නීවරණම දුරු කරන මාර්ගයක් ලෝකෙ තුල තියෙනවා. ඒ විතරක් නෙවෙයි අතීත කාලේ දේවල් මේ සුදුනජ් මගේ ගුරුවරයා ඔහු දැක්ක මේ කුමාරයා තමන්ට යන්න බැරි වෙච්ච දුරක් මොහු යන බව දැක්කා. ඔහුට ඒ නිසා තමයි ඇස් දෙක සඳුලාගෙන. ඔහුත් අභිඥා ලැබු කෙනෙක්, ඔහුත් බ්‍රහ්මවගෙන සූදානම් විදිය කෙනෙක්. නමුත් ඒ ලැබපු මාර්ගඵල අඩු කරලා ඔහුට ඕනනම් ඔහුට අපතු එම ධ්‍යාන මට්ටම ඔහුටම පිළිහවල ගන්න පුළුවන් වුණත් කළා ඕනනම් නැවත කාම ලෝකයේ ඉපදිලා නැත්නම් දුවේ ඉපදිලා බරහණ තිබුණා. නමුත් ධ්‍යානවල ලක්ෂණය තමයි ඒ ලැබපු තත්ත්වයෙන් පිරිහෙන කැමති නැති සුවහෙ විඳින්න ඉන්න එක. ඒක තමයි ලක්ෂණය. ඉතින් එච්චර ධ්‍යානවලින් එච්චර සාර්ථක වෙච්ච කෙනෙක් උනත් මේ කුමාරිය ළඟදී දුක් වුණා. ඔහු දැක්කා ඌට යන්නේ බැලුවත් මේ කුමාරියට වඩා ගොඩක් යන බව ඔහු තමන්ගේ අභිෂාරයෙන් දැනගත්තා. ඔව් දෙවිලෝක ඇත්තෙම රූපාජ ප්‍රශ්න වල පුළුවන්. ඔව් ඇත්තෙම මනුස්ස ලෝකයේ දැන් අපි කියනවා සූවිසි අසංගේයයක් සත්‍ය නිවන් දැක කියලා. සූවිසි අසංගේයයක් කියන්නේ කීයද? ඈ 21යි 21ට බිංදු 140ක් එකතු කරනම ගන්න. අසංඛේයයට බිංදු 140 කියන තියෙනවා ගන්න පුළුවන් නේ. දැන් මිලියනෙට බිංදු 6යි. ඈ කෝටියට මිලියන බිංදු 7යි. එතකොට සූවිසි අසංඛේයයක් සත්‍ය නිවන් දැක කියලා අපි කියනවනේ. ඉතින් මනුස්ස ලෝකෙ tikai නේ හිටියේ. වැඩිපුර මනයක් ඇත්තෙම දෙවියන් ප්‍රශ්නයක් තමයි. බ්‍රහ්ම ලෝකයේ රූපාංශ ප්‍රශ්න වලට පුළුවන්. අනිත් එක අසන්නේ සත්‍යෙ බෑ. කයි විතරක් තියෙන සිත නොමේ ඉතින් බ්‍රහ්ම ලෝකෙත් බෑ. ඒවා සලකන්නේ අභව්‍ය ස්ථාන විදියට. මොකද පංචස්කන්ධයම තියෙන භවයකදී තමයි මුලින් සෝවාන් වෙන්න ඕනේ. හැබැයි සෝවාන්ෙත් කියනාට අරුපාචර ලෝකිකයා ඊළඟ කිතේ වැඩෙනවා ධර්මතාවයක් විදියට. ආරම්භක පියවරේදී කන අවශ්‍යයි සුතමේ ඥානෙ. සෝතාවදානි පඤ්ඤා සුතමේ ඥානෙ. ඔව් අක්කන සූත්‍රයේදී දීර්ඝාෂ්ට දෙවරු කියලා කියන අනේ ඇයි. දීර්ඝාස දේවරු කියන්නේ රූපාචර දිව්‍ය ලෝක නෙවෙයි, සාමාන්‍ය දිව්‍ය ලෝකත් නෙවෙයි, අර අරූපාචර බ්‍රහ්ම ලෝක ගැන කියන්නේ. සාමාන්‍ය බුදුහමර සත්තා දේව මනුස්සයන් කියලා කියන්නේ එතන දේව කියන්නේ දිව්‍ය ලෝක විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක දේව කියන වචනේ අතර තමයි එතන ඉස්සරයි. ඉතින් ඒ නිසා සූවිසත්යන් කියක් කියනකොට ඇත්තෙම මනුස්ස ලෝකේ බොහොම ටික දෙනයි නිවන් දැක මේ සාසන. කම්මස්සකක සම්මාදිට්ඨිය ඇත්තෙන්ම මේ ධර්මමාර්ගය යනකොට ඔහුට මුලින්ම ඇහෙන්නේ ඒක. ඒක ඇත්තෙන්ම මේ ඒක සාමාන්‍යයෙන් ඉබේම ලැබෙන දෙයක්. ඔව් කම්මස්සකක සම්මාදිකෙන් ධර්මමාර්ගය අහනකොට මුලින්ම අවබෝධය ලැබෙනවා. ඒක ලැබෙන්න ඕන කෙනා අදහසින් අහන්නේ නැහැ. දැන් අපි කියමු මොකද දැන් කෙනින්ම කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා එනවනම් දැන් අපි උදාහරණයක් බාහ්‍ය දාර්ශනිකය ධර්මයේ පිපාසයෙන් ආපු කෙනෙක්. ඒ වගේ අර කීප දෙනෙක් ඉන්නවා. සරුසාරුත් ඒ වගේ කෙනෙක්. ඒ වගේ එන්න හරි බලකමක් ඇති වෙන්නේ මේ කම්මස්සකට සමාධිතේ පදනම ඉන්න කෙනෙකුට. නැති කෙනෙක් ආයේ මරණය පස්සේ මොකුත්ම නැහැ කියලා උච්චේදවාදීට යන්නේ. ලෝකෝත්තර සමාධිතිය සඳහා මනස සකස් වෙන්නේ ලෞකික සමාධිතිය ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එතකොට ඒකටමද ඔව් ඒවත් තියෙනවා. මේ දෙක තමයි යන්නේ. ලක්ෂවත්ක සමාධි සමාධි කියන්නේ කියලා කියන්නේ මොකක්ද? අපි දෙන්නම් අතිත්තං අති සුඛ දුක්ඛ දාන සම්මාන පලං විපාක අතිමාත අති විනව දෝ යන්නේ නැහැ තියෙනවා. ඒක සම්මාධිත්‍ය තවස්ථා ගානක් තියෙනවා. ඔව් සම්මුති සත්‍යයේ තුල ඉඳගෙන සම්මුති සත්‍යයේදී ආත්ම සංඥාව තුල තමයි ඉන්නේ ඇත්තෙම. අඩු ගානේ මෛත්‍රී භාන වඩනකොටවත් පුද්ගල සංඥා මත තමයි ඉන්නේ. ඇත්තෙම ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන සුතමේ ඥානෙ ලැබලා ධර්මාර්ගයේ වඩන කෙනත් මුලින් ඉන්නේ ආත්මකාරය මත. එහෙනම් ඒක පාරම ආත්ම සංඥා දුරු කරන්න බෑනේ. මොකද හබු ගමන් දුරු වෙන්න දුරු කරන්න බෑනේ. මේක මාර්ගේ වඩන්න ඕනේ. පින තියපු කෙනෙක් ඉක්මනටම බණහනකොට මානසිකතාවය දුරු වෙන්න පුළුවන්. බාහ්‍ය දර්ශනය වගේ නේද? නමුත් සාමාන්‍ය කෙනෙක් මේ මඟ වඩන්න ඕන වඩනකොට අර භූමිය තුල තමයි ਉਹ ඉන්නේ. දැන් අපි කියන්නේ මඩ ගාගෙනමයි මඩෙන් මෙන්න ඕන මඩ ටිකක් එක්කම ඉඳලා යන්න ඕන. දැන් අපි ශාස්ත්‍රාවකදී මඩ ඔක්කොම පිස්සලාන්නේ. ඒ වගේ අපිට මේ කම්මස්සකට සමාධිතිය තුල ඉන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි සමත භාවනා වඩද්දී පුද්ගල සංඝම තමයි ඉන්නේ. සමත භාවනාව තුලින් අනාත්මතාවය දුරු කරන්නේ මේ අපේක්ෂාව. සමත භාවනාවෙන් අපේක්ෂා කරන්නේ හිත එකඟ කිරීම. අතීත අනාගතයට දුවන හිත වර්තමානයේ තුල සතිමත් භාවයේ පිහිටවීම තමයි සමතෙන් කරන්නේ. ඒ සමතේ වඩද්දී අපි එකපාරම විදර්ශනා වඩන්නේ නෙවෙයි යන්නේ. පුද්ගල සංඥා තුළ ඉඳගෙන සමතේ එක්තැන් කළා සමාහිතෝ වික්‍ර යථාභූතං ඥානදී කියපු විදිහට සමාධිමත් වෙච්ච සිතින් තමයි අනිත්‍ය දෝකණක් බලන්නේ. ඔය එයාට සමතේ දිනු කරන්න පුළුවන් ඇත්තෙන්ම. එයාට බුදුදහමේ තුල කරුණ ටික උනත් අධ්‍යයනය කළා. ඒ කියන්නේ විමුක්ති මාර්ගය දන්නේ නැතුව සාමාන්‍ය සමතේම දිනු කරන්න පුළුවන් එයාට. ගැටලුවක් නැහැ. කරන්න පුළුවන්. ඒකේ වාසි ටික හපා ගන්න පුළුවන්. සමාන අවස්ථාවල නැති වෙන්න පුළුවන් නේද විදර්ශනාවක් නැහැ. ඔය සමතේ ඇත්තෙන්ම ඉස්සර තියෙන දයක් නෙවෙයි ඇත්තෙන්ම. සමතේ කියන එක හරියට මේ ආලෝකයන් දාලා තියෙනවා වගේ. ඕනේ නැක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ සමතේ වඩලා ඒ සමතේ වඩද්දී වඩපු විදර්ශනාව නැති වෙන්නේ. හරියට අමේ ආලෝකයෙන් දැල්වලා තියෙන අපි ලියුමක් කියුවොත් විදුලිය නැති වුණත් ලියුමකට එන්නේ නැහැ. ලියුම ඉතුරු වෙනවා. ඒ වගේ තමයි මේ ලබා ගන්න සමතේ අනිසංසයෙන් විදර්ශනා වැඩුවොත් ඒ වඩන ප්‍රමාණයට ප්‍රඥාව ඒ ප්‍රමාණයට සමර වෙනවා. ඊළඟට වඩන ලේසිය අපිට. ඒ ස්ථාවර ඊළඟ භවයත් එක්ක ඉන්ද්‍රිය දහිනක් විදිහට වැඩෙනවා. අඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ අඥා ඉන්ද්‍රියට සමගාමීව සද්ධා හරියන්නේ සිනිඳ ගන්න වැඩෙනවා. ඇත්තෙම තියෙන්න ඕන විශේෂයෙන් පරිසම්පාදේ ගැන අපි ඒක ඉදිරියට කතා කරන්න ඒක ඇත්තෙම. ඒක නැතුව විදර්ශනා කියලා අපිට බෝඩ් එකක් ගහගෙන විදර්ශනා මාන මැද සංගිනිය කියලා කියන්න පුළුවන්. එහෙනම් විදර්ශනා වැඩි වෙන්නේ නැහැ. පන්ති එකට ටිකක් වැඩි වෙන්නේ නැහැ. සම්පූර්ණ මේකේ ලෝකෝත්තර මට්ටමේ ඒ කියන්නේ ලෞකික මට්ටමේ ඉක්මෝල යන්නේ දර්ශනයම සුතමේ ඥානය ලබන්න ඕන අපි ඒක. ඒකෙන් කියන්නේ මේ කර්මාවි සවන්නනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ දැනුම ඇතුව තමයි මේක යන්න වෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය අහලා ගිහිපු අය නැවත මාර්ගයෙන් ලබන තමයි ආරිය. මගෙට දැන් මම මේ සමථ ඉවරයි බුදුහාම ඊළඟට විදර්ශනා ප්‍රෝ කරන්න කොහොමද කියලා අහන්නාවේ නැහැ. යන්න කලින් සම්පූර්ණ මැප් එකම අහගෙන තමයි යන්නේ. ඒක තමයි ලක්ෂණය. එනිසා තමයි සමාහිතෝ වෙති යථාභූතං ඛජානාති කියලා සඳහන් කරන්නේ. සමාහිත උනාට පස්සේ යථාභූත ඥානය අනිත්‍ය දුකක් ප්‍රකට වෙන්නේ කියලා කලින් සුතම ඥානෙ සම්මාදිට්ඨියෙන් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ඉදින් අහලා තියෙනවා. මෙන්න මෙතන වැදගත් වෙන කාරණයක් තියෙනවා මට පස්සේ එතන මට අමතක ගමන් එක කියන බලාපොරොත්තු වෙන ඉස්සරහට කියන පුරා එක නම මෙතන ඉති යන වෙන එක දැන් RS නිගේ මාරි ගත්තු තින් දැන් බොහෝ විට අපි අතර තියෙන සමාධියක් තමයි මේක සීනේ දාරන ගානේ ප්‍රශ්නා වෙන්නේ කියලා දැන් RS නිගේ මාරි ආරම්භ වෙන සීලෙන්ද ප්‍රශ්නා වෙන්නේ ඇත්තම දැන් මේක අපි අතර තියෙන සංවාදයක්. සම්මස්සගත සම්මාදයේ කිනිබලන්නේ. ඇත්තම දැන් අපි මේ සම්මස්සගත සම්මාදයේ ඉක්මවල දැන් මේ ඉන්නේ. සම්මස්සගත සම්මාදී කියලා කියන්න පුළුවන්. හැබැයි දැන් අපි මේ ලෝකතර සම්මාදිත අදාළ දෙයක් දැන් මෙතන යන්නේ. එතකොට සම්මාදිතයේ ඇත්තම ආකාර මේ දෙකක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ අරිස්තංග මාර්ගයේ ප්‍රභේද දෙකකින් කතා කරනවා. එකක් තමයි සත්‍ය ඥානෙ විදියට. දැන් ප්‍රධාන වශයෙන් ධර්මයේ සත්‍ය ඥාන, ප්‍රත්‍ය ඥාන, කෘත ඥාන කියලා කොටස් තුනකට බෙදෙනවා. සත්‍ය ඥාන අවස්ථාවේදී මේක ඥානයක් විදියට මේ process එක දැනගන්න එක. අන්නේ සත්‍ය ඥානයේදී ප්‍රඥාව මුල. සමාධියෙන් පටන් ගන්න. හැබැයි ඒක දැනගෙන වඩන්න යනකොට කෘත්‍ය ඥාන විදිහට වඩනකොට පටන් ගන්න තියෙන්නේ. එන්නේ මෙහෙරේ. ඒක තමයි ඒවත් ත්‍රිවට්ටම් කියන එක. ඒකත් වෙනවා ද්වාදසහකාරයට සම්බන්ධ වෙනවා මේක. ඒ නිසා දැනගන්නකොට දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන කියන විදිහට සමාධිටි විස්තර කරනවා. එතෙන්දී සුතමේ ඥානයෙන් සත්‍ය ඥානය ලැබෙනකොට ප්‍රඥා මොලයි. දැන් අපි ගමනක් යනකොට ගමනේ මුල්ම අවස්ථාව වාහනයට නැගීම නෙවෙයි. මුල්ම අවස්ථාව වාහනේ නැගින කලින් අපි මෙතන ඉඳන් හිතනවා මම කොහෙටද යන්නේ යන පාර මොකද්ද කියලා කොයි ප්‍රිය එකේද යන්නේ කියලා මෙතන ඉඳන් හිතනවා. අන්නේ හිතන අවස්ථාවගේ තමයි සත්‍ය ඥානෙ. ඒක සම්මාදිකයෙන් පටන් ගන්න. එතකොට ඒක කළා අපි ඊට පස්සේ වාහනේට යන යාත්‍රාත් තරම් වාහනේ නැගිනවා. නැගලා ඒ පටන් ගන්න එක තමයි ප්‍රති ඥාන කියලා කියන්නේ. ඒක පටන් ගන්න සීලය. අන්නේ සීලය දෙත්‍ත්‍ය අනුපගම්ම සීලමා දස්සනින සම්පන්නව පිළිවෙල විදියට ඇත නැත කියන අන්ති දෙකෙන් දුර වෙලා ළමන දෘෂ්ටියක් දැක්මක් වෙනට ඕන. පරිසම්පාද පදනම් කරගත්තොත්. ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා නැත කෙනා දෙට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වැය දකින කෙනා ඇත කෙනා දෙට යන්නේ නැහැ. බුදුහම සඳහන් කරනවා එකම දර්ශනයේ ඇත නැත කියන දර්ශන දෙකම දුරු වෙන්න ඕන කියලා. ඒතකොට සමුදේ වැය දෙකම එක විදිහට දකින කෙනා තමයි ඒ අන්ත දෙකටම නොගිය කියලා හැදමාවත උඩ විවර වෙන්නේ. ඒක තමයි මජ්ජිම සූත්‍රය වැනි තැන්වල සඳහන් වෙන්නේ. විශේෂයෙන් ධර්මාර්ගයේ තේරුම් ගැනීමේදී අංගුත්තර නිකායේ තියෙන මජ්ජිම සූත්‍රයේ බෙහෙම වැදගත් වෙනවා අන්ත දෙක තේරුම් ගන්නකොට. නැත්නම් අපි මොකක් හරි අන්තයකට වැටි ගැටි ඉන්නේ. සාමාන්‍යයෙන් අපි සීලයක් නැත්නම් සමාධියක් එන්නේ නැහැ. ඒක හරි සිල්වත් බව අවශ්‍ය වෙනවා. ඒ සීලය ලබන්නත් ඇත්තෙම තවත් කරුණු මූලික වෙනවා. ධර්මය අහලා තියෙන්න ඕනේ. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ පමණ දැන ගැනීම, නිදිවැරීම, ඒ වගේ තවත් කරුණු වලින් උපකාරවත් බව ලබනවා ඒක. සීලයට උපකාර වෙනවා. හැබැයි ඒ සීලය දැන් මෙන්න මෙතෙන්දී වැදගත් කාරණයක්. මෙන්න මේ ලෝකෝත්තර මාර්ගයට එද්දී අපි දැන් අපි ලෞකික මාර්ගයේ දැන් අපි කම්මස්සකතා සම්මාදිට අපි කියන්නේ දාන සීල භාවනා කියලා තියෙ කියලා. ඒතර ලෝකෝත්තර මාර්ගයේ තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. ඒතර සීලය තියෙනවා. ඒතර මේ සීලයන් දෙකේ වෙනස මොකද්ද? ලෞකික කම්මස්සකතා සම්මාදිට ඉඳලා ලබන සීලයේදී අපි පිටස්තර පුද්ගලෙක් ඉන්නවා කියලා මේ පැත්තෙන් හික්මනවා. බාහිර කෙනෙක් ඉන්නවා ආ මම මෙයා කියලා නෙත් බොරු කියන්නේ මෙයා පුද්ගලෙක් ඉන්නවා මම මෙයා මරන්නේ නැහැ කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් කම්මස්සකතා සම්මාදිටිය මත ඉඳලා කරන සීලය. නමුත් පරිසම්පාද අවබෝධයේ සහිතව පටන් ගන්න පරමාර්ථ සත්‍ය තුල ඉඳගෙන කරන සීල සමාධි ප්‍රඥා සිවිද ශික්ෂා වේන සීලය ඊට වඩා වෙනස්. ඒ සීලයේදී හොට බොරු කියන කෙනෙක් බාහිරව හැරෙන්නේම නැහැ මේ පැත්තෙම හිටින්න. මොකද මේ මමම පුද්ගලෙක් නිර්මාණය කරගෙන මේ දේශනය කරන්නේ පුද්ගලෙක් ඉන්නවා ඉන්නේ නැත්නම් තමම්ම මේකෙන් මේ බාහිර පුද්ගලෙක් ඉන්නවා කියන්නේ මේ පැත්තෙන් පණවෙන තමයි මේ ඔඩියන්ස් එකක් හදාගන්න අපි කොයි වෙලෙද ඇත්තෙම අපිට පංච විඥානයේ වර්තමානයේ දකින්න බෑ පංච විඥානය වර්තමානයේ දකින්න බෑ අපි හරියට අර මීට අවුරුදු 15කට විතරට ඉස්සෙල්ලා කලින් මේ ගුවන් විද්‍යාංශය බණ කියනකොට ඒ කාමරේගෙන මම කියන්නේ කවුරුත් නැහැ නේ ඔඩියන්ස් එකක් මාවින් ඒ වගේම තමයි මේ මොහොතේ වෙන්නේ. පංච විඥානය කියන එක අපිට වර්තමානයේ අත්විඳින්න බෑ. ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච විඥාන අත්දැකීම වර්තමානයේ ලබන්න බෑ. රූපය දකින්න පුළුවන්. මේක දකින්න පුළුවන් වර්ණ මාත්‍රයේ මල හඳුනාගන්නේ මල දැනගන්නේ මනසින්. එනිසා අපි දෙවෙනි වතාවට හඳුනා ගන්නකොට පෑනක් කියලා හරි පුද්ගලයෙක් කියලා හරි පාටක් කියලා හරි මොකක් හරි හඳුනා ගන්නකොට ඒ හඳුනාගන්නේ ඇතෙන්වත් හයෙන්වත් නාසයෙන්වත් දියෙන්වත් ශරීරයෙන්වත් නෙවෙයි මනින්දී. ඒ නිසා බුදුදහමෙන් පළමුවෙන්ම කරන්නේ අපට පළමුවෙන් ළමා දෙන අවබෝධය තමයි සිත පැත්තට අවධානය යොමු කළ මෙන්න මේ මූලික ටිකෙන් මේ ස්කන්ධ මූලික ස්කන්ධ ටිකෙන් අපිව ඇස කන නාසය දිව ශරීරය කියන පංච විඥාණයෙන් අපිව මුදවන්නේ. ඒ කියන්නේ හිත සමාධිමත් වෙන්න. හිත සමාධිමත් වෙන්න වෙන බාහිර මතය වෙන ගතිය අඩු වෙනවා. ඊළඟට කරන්නේ ප්‍රඥාවට හිත තියලා දැන් මෙතෙන් විඥාණයට විඥාණය මතය පිළින්නේ ඊට පස්සේ ප්‍රඥාවට හිත තියලා විඥාණය උපමිදෙනවා. දැන් ධානය ලැබනකොට මනස පැත්තේ ඉන්නේ මේ පැත්ත ආත්ම වශයෙන් නිත්‍ය වශයෙන් අරගෙන තමයි බාහිර නිදහස් වෙන්නේ. මුලින් හිත පැත්තට අවධානය යොමු කළ බාහිර පංච විඥානයේ නිදෙනවා දෙවනුව ප්‍රඥාවට ස්කන්ධ පංචකයේ සම්බේ වැඩි හිත තියලා හිතනුත් මිදෙනවා හිතක් නිදෙන්නේ. එනිසා ලෝකයේ පහළ ඉන්න බොහෝ දෙනෙක් පංච විඥානයෙන් දුර වෙනවා සමාධි ධානවලදී. ඇතැම් විට අරූපාවචර ධානවලදී හිතත් හිතේ නිසරු බව තේරුම් ගන්නවා. හැබැයි හිතේ නිසරු බව තේරුම් ගත්තට නිසරු ගන්න බව තේරුම් ගන්න පුද්ගලයෙක් එයාටයි අතුරේ නිර්මාණ හැදෙන්නේ. දැන් බුදුදහම තුළින් අපි ලබා ගන්න අවබෝධය තමයි මේ හිතේමම තමයි පංච උපාදානස්කන්ධයම තමයි තමයි ලෝකය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට බණිනව නම් බාහිර පුද්ගලයට බණිනව නෙවෙයි තමන්ගේ පංච උපාදානස්කන්ධයම තමයි මේ බැරම කියලා කියන්නේ. යම්කිසි කෙනෙකුට දන් දෙනවා නම් තමන්ගේ මේ පැත්තම තමයි මේ දානි කියලා කියන්නේ. යම් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන බාහිර කෙනාට මේ පැත්ත මේ පංචස්කන්ධයම තමයි ඊර්ෂ්‍යාවේ සාධකය. මේ පැත්ත ඉඳගෙන මං ඊර්ෂ්‍යා කරනවා නෙමෙයි. ඉතින් අන්නේ අවබෝධය කරා යන්න තමයි මේ ධර්ම අපට දේශනා කරන්නේ. තව ප්‍රශ්න තියෙනවද? හොඳයි. අපි දැන් සමුදුරට කරුණු ටිකක් සඳහන් කරනවා. කුතකනිකාය පේටෝපදේශයේ කියන ග්‍රන්ථයේ පේටෝපදේශය බුරුමේ තායිලන්ත වගේ රටවල කුතකනිකායට අයිති කර තියෙනවා. අපේ රටේ සමහරට කුතකනිකාය ග්‍රන්ථයට විදිහට පේටෝපදේශය කියනවා. පේටෝපදේශයේ සඳහන් වෙන වැදගත් කාරණයක් මුළු බුදු දහම තියෙන්නේ වචන 18ක් මත කියලා. බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක දේශනා 84,000ක් ධර්මස්කන්ධය මේ පේටෝපදේශයේ කියන විදිහට වචන 18ක් මත පදනම් වෙලා තියෙනවා. මොනවද වචන 18? වචන 18 තමයි ලෝභ, ද්වේෂ, මෝහ, සුභ, සුඛ, සත්‍යනිතති, සුභ, සුඛ, නිත්‍ය, නිත්‍ය, ආත්ම, ආත්ම අවිද්‍යාව, පවතන්න. අවිද්‍යාව පවතන්න කියන පද නැහැ. ලෝභ, ద్వේෂ, මෝහ, සුභ, සුඛ, නිත්‍ය, ආත්ම, අවිද්‍යාව පවතන්න. නමය මේ පැත්තේ. මේ නමය තවත් නමයක් මේ වගේම හැදෙනවා. ඒ නමයේ දෙක එකතු වෙලා තමයි 18. මේ පැත්තේ අලෝභ, අදෝස, අමෝහ, අමෝහ, අසුඛ, අසුභ, අසුභ, දුක්ඛ, අසුභ දුක්ඛ, අනිච්ච, අනිච්ච, අනත්ථ මෙතන වෙනස් වෙනවා සමත විදර්ශන. ඇත්තෙන් මේ 18 කටපාඩම් කරලා තියාගත්තත් හොඳයි. යම් කිසි කෙනෙක් දෙයක් කතා කරනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් යා කොතන ඉඳන් කතා කරන්නේ කියලා. අනේක තමයි ඇත්තම දැන් අපි වර්තමානයේ දැක්ක වෙන වෙනව අපිට. මොකද එක එක අය එක එක නාමෙන් ධර්මයේ නාමෙන් දේවල් අරගෙන යන පරිදි සමන්නේ. එතකොට අපි ශනිකව අපි දැක්ක වෙන්න ඕන මෙයා කොතන ඉඳන් මේක කියන්නේ කියලා. නැත්නම් අපටත් වෙන්නේ වනේ යන්න ගජෝ කියම තමයි. අපි එක පැත්තක කෙනෙක් කෙනෙකුට ඒ පැත්ත හොඳයි කියලා හාර දුවනවා. තා පැත්තක කෙනාම හොඳයි කියලා ඒ පැත්ත දුවනවා. අන්තිමට මගටම කාලේ වැයලා. එසේ නොවන්නේ නම් අපිට යම් විදිහක දැනුමක් තිබීම අවශ්‍යයි. ඉතින් මේ ටික අපි මතකයෙන් කියමු බලන්න. මුලින් මේ තුන ගන්න එකට ලේසි එතකොට. ඊළඟට මේ හතර එහෙකට ගන්නවා. ඊළඟට මේ දෙක එහෙකට. ලෝභ, දේශ, මෝහ, සුභ, සුභ, සුභ, සුඛ, නිට්ටය නැත්නම් නිට්ටය කියලා පරිම ගන්න පුළුවන් වන්න සමන්නේ. නිට්ටය, ආත්ම, අවිද්‍යා, භවතන්න. පරිම කියනවා නම් නිට්ටය, අත්ථ, අවිද්‍යා, තණ්හ, භවතන්න. එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි මේක. මොනවද? අලෝභ, අදෝස, මෝහ, අසුභ, දුක්ඛ, අනත්ත, අනිච්ච, අනත්ත, සමත විදර්ශන. මෙන්න මේ ටික කියනකොට එක ළඟින් සමාන වෙන දෙකක් වගේ බලන්න පේනවද කියලා? නෑ, එහෙම නෙවෙයි. තේරුම වශයෙන් ළඟින්ම පැරලලිම යන දෙකක්. එකම පැත්තේ කාසි, එකම පැත්තේ දෙපැත්තක්, එක එකම පැත්තේම. නම් සිනොනිම්ස් වගේ දෙකක්. නෑ, ඒ දෙකේ වෙනසක් තියෙනවා ඇත්තටම. සුභ කියන්නේ සුභ නේද? ඈ? අවිද්‍යාව සුභ කියන්නේ තේරුම් කියන්නේ පරිත්‍යාගය. අවිද්‍යාවේ අනිත්‍යන්තක මොකද්ද? මෝහය. අවිද්‍යාවේ මෝහය දෙක මෙන්න මේ දෙක ටිකක් එකට යන දෙකක් තමයි. දැන් මේ වගේ කීව කියනකොට කල්පනා ගන්නත් ඕනේ ඒකනේ. එතකොට මේ දෙකේදී මෙන්න මෙතන තමයි තේරුම් අතුල ප්‍රධානම තැනක් නේ. ඉතින් අපි පස්සේ දැක්කම සාකච්ඡා කරමු. දැන් මොහය කියන්නේ මෙතන මේ අර කම්මස්සකතා සම්මාදිට්ඨිය නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටිය මිදුනා කියන නියත මිත්‍යා දෘෂ්ටියයි සහිත කියන එක තමයි මෙතන මේ මොහය කියලා කියන්නේ. මෙතනම හො කියන්නේ දැන් අපි ධාන්‍ය පිටින් ගන්නකොට කියනනේ මේ පින්නතුන් අලෝභ අදෝ සමෝහ කියන ත්‍රිවිධ කුසල මූල වලින් පින්කම් කළේ කියලානේ කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අමෝහ කියන එක. කම්මසගත සම්මාදිතිය කියන එක. හැබැයි ඒ කම්මසගත සම්මාදිතිය තිබුණට අර අවිඤ්ඤා සත්‍ය සංඛාරය කියන පුඤ්ඤාවි සංඛාරය කියන නිදහස් වෙන නෙවෙයි රාමතුලින්. අන්න ඒකිනුත් නිදහස් වීම තමයි මෙතන ඉදස්සාමෙන් කරන්නේ. මේ අවිද්‍යාව කියන්නේ. මෝහය ගැන කියනකොට මෝහය අවිද්‍යාව සමානව කියපු තැනුත් තියෙනවා. ඒ වගේම මේ සියුම්ම වෙනස කියන තැනුත් තියෙනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ තැන්වලදී කොයි පදණෙමින්ද මේක කියන්නේ කියලා. එතකොට මේ පින්නතුන් දන් දෙන්නේ අලෝභ ආදෝ සමෝහ මොහෙන් කියලා කිව්වට අපි එතන කියන් හිතන්නේ පාර ලෝකෝත්තර සිද්ධාර්ථනා ඥානෙ මේක දුන්නේ කියලා. එහෙම දීපු අවස්ථාවක් තියෙනව නැත්තේ නැත් රාජ්‍යෝ කරු සම්රුද්ධානය දුන්නනේ නේද? එහෙම කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපිට මේ හැම වෙන්නේ දින රාජ්‍ය එහෙමයි නෙවෙයි. ඊට එකපාරක් කියන්නේ නැත්නම් එහෙම කිව්වොත් ආන්නේ නැහැ. හැබැයි මේ ඉන්න කෙනා ඇත්තම දැනටත් වඩා හොඳට දානේ පූජා කරනවා. හොඳ උදාහරණය අත්තිගාම උග්ග සූත්‍රයේ තියෙන උග්ගගෘහපතියන්. ඔහු අනාගාමී වෙච්ච කෙනෙක්. ඔහු දානේ දෙනකොට මඟඵල ලාභින් කවුද කියලා හොඳට දැනගෙන දෙන්නේ. ඔහුට දෙවියෝ වැඩින කලින් කියනවා කියලා කියනවා. එහෙම දැනගෙනත් ඔහු දානේ බෙදනකොට දානේ සායනාසිකේ මොන දිහාද මේ බලන්නේ පාත්‍රය දිහා බලන්නේ. එනිසා කියලා දර්ශනයකින් දන් දෙන්න පුළුවන්. එතකොට දැනටත් වඩා සාර්ථක වෙලා දන් දෙන ඔහු. ඔය දැන් අපි සීලය ගැන හිතන එක දක්ෂිණ විභංග සූත්‍රයේ දක්වලා තියෙනවා ඇත්තෙන්ම. ධායකයන් අනිසංසෙ මේ විදිහට මාර්ගයන් බුදුහාම විස්තර කරලා තියෙනවා. හැබැයි ඒ ලෞකික සම්මාදිට්ඨිය මත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉලක්ක කරගෙන යන කෙනාට ඔහු සීලයේ පුත්‍තිලා නෙමෙයි බලන්නේ. දන් දීමෙන් ඒ ලෞකික අනිසංසෙ විතරක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ඔහු බලාපොරොත්තු වෙන්නේ මොකන්ද? සමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න මේ පැත්තෙන් අඩු කරගන්න යනවා. අතට ඉතින් මේ පද 18 ගැන මොකද අහන්න තියෙනවද? සුභ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් ඒක මේ භෞතික ශරීරය මත බොහෝ විට යන්නේ සුභයි කියලා අපි හිතනවනේ දැන් මේ ශරීරය සුභයි කියලා බොහොම ලස්සනට වර්ණනා කරලා හිතනවනේ ඒක. සුභ සංඥාව එක දුරු කරන්නේ පටිකුල මනසිකාරයම තියෙන සුභ සංඥා දුරු කරන්නේ. කාණ කතන තියෙන තේකට. මෙතන මේ සුඛ කියන්නේ වේදනා පැත්තට ගිහිල්ලා වේදනා ස්කන්ධය පැත්තට ගිහිල්ලා. මෙතන මේක රූප ස්කන්ධයට කියන්නේ මේක වේදනා ස්කන්ධයට කියන්නේ. අපි ඔය ටික පස්සේ විස්තර කරනවා. තව ඒ වගේ මොනවද තාන තියෙන්නේ. මේ හැම එකකටම නිරුද්දක තමයි මේ පැත්තේ මේ තියෙන්නේ. අනිත් එකට අනත් අනිච්ච අනත් ආත්මයකට අනත් අවිද්‍යාවට මෙතන වෙනස් වෙනවා කියන බව ගන්න මේ දෙක එකට යන දෙකම. ඒ දෙකම මේ කරන්න බෑ. මේ දෙකම මේ දෙකම දුරු කිරීම සඳහා තමයි යන්නේ. ඇත්තම මේ වගේ වැඩිලක් කරන රාශියක් ත්‍රිපිටකේ තැන් තැන් වල විහිද තියෙනවා. අපි මේ ඇත්තම දැනුවත් වෙන එක වටිනවා. මොකද අපි නිතරම සාමාන්‍යයට බල කියදී අපි ඉහළම මට්ටමක ඉඳගෙන අපි ඒ දන්නේ ඔක්කොම කියන නෙමෙයි මේ යන්නේ ඇත්තෙන්ම. අපි ඒ දැනුම සහිතව ඉන්නෝනේ. ඒක දැක්කම ඔක්කොම නොකියවට කමන්නේ ඊළඟ දවසට ටිකක් යන ඉතුරු කරගන්න. හැබැයි මේ පදනම Taman නිතරම තියාගෙන තමයි කියන්නේ. ඊළඟට අපි යනවා සාමාන්‍යයෙන් බුදුදහමෙහි ඉගැන්වීම් ටික විහිදෙන ක්‍රමයක් තියෙනවා. මේකත් ඇත්තෙන්ම බුද්ධකනිකායේ සමහර ග්‍රන්ථවල සඳහන් වෙන කාරණයක්. අපට ධර්මයේ තියෙන සියලුම කාරණා ඉලක්ක කරගෙන තියෙන දුකෙන් නිදහස් වෙන්න. බුදුහාම එනිසා දේශනා කරන මම අතීතයේ දැනුත් අරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොන දෙයක දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. තන මෙන්න මේ දුක කියන එක නදා පවතින්නේ අපේ හිතේ තියෙන වැරදි අදහස්කින්ද. ඒවට කියන මොනවද කියද? ඈ මේ පල්ලාස කියලා කියනවා. ඈ මිස් අන්ඩර්ස්ටෑන්ඩින්. එතකොට මෙන්න මේවා හතරක් තියෙනවා. මොනවද හතර? හතර තමයි අසුභේ සුභ සංඥාව තියෙනවා. ඈ අසුභ දේ ගැන සුභයි කියලා හිතන්නේ. ඊළඟට දුක්ඛේ සුඛ සංඥාව තියෙනවා. දුක් දෙය ගැන අපි සුඛයි කියලා හිතන්නේ. ඊළඟට තමයි අනිච්චේ නිච්ච සංඥාව. අනිත්‍ය දේ ගැන අපි නිත්‍ය යැයි හිතන්නේ. ඊළඟට මොකද්ද? අනත්ත්‍ය අත් සංඥා. එතකොට ලෝකයේ දුක හටගන්නේ අසුබ නිසාවත්, දුක් නිසාවත්, අනිත්‍ය නිසාවත්, අනත් නිසාවත් නෙවෙයි. දුක හටගන්නේ කොහොමද? අසුබ දේ අපි සුබයි කියලා හිතන්නේ. අන්න එක වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රය ගැන දේශනා කරන්නේ. අර ලෝක සත්‍ය කොහොමද මේක මේ රූපේ මෙහෙම තියෙන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා කියලා. උදාහරණයකට අපි රබර් බෝලයක් අරගෙන වතුරට දාන මේක යට යන්නේ නැහැ කියලා. වතුර යට යන්නේ නැහැ කියන්නේ වතුර යටනවා කියලා පස්සේ ඇඬුවට වැඩක් නැහැ. ඒකේ ස්වභාවය ඒක යන්නේ නැති එක. එතකොට ධර්මාවබෝධය කියන්නේ මෙන්න මේ යථාර්ථය අසක් කර ගැනීම මේකට සර්වයවල ඉන්නේ. මේක අනිත් පැත්තට හරවන්නේ යන්නේ නැහැ. මේ යථාර්ථය පසක් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන යනවා ජීවත් වෙන එක නේව පළව කරන්නේ නැහැ. ඒක තුලදී කම්පා වෙන්නේ නැහැ. ඔය කලින්ම දැනගෙන ඉන්න. එතකොට මෙන්න මේ ටික දුරු මෙන්න මේ ටික දුරු කරන තමයි මුළු සමස්ත බුදුදහම තියෙන්නේ. බුදුහාම දේශනා කරනවා කැලේ යන සත්තුන්ගේ ඇත්පා අතරින් පාත් දාතුරෙන් ඇතාගේ පියවර මත ඔක්කොම පියවර කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සතර සතිපට්ඨානෙ මට තේරුම දහමේ ක්‍රාස් කරන්න පුළුවන් කියන්නේ. එතකොට සතර සතිපට්ඨානෙ කියන්නේ මොකද්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානෙ. මෙන්න මේ සතර සතිපට්ඨානයේ තියෙන්නේ මෙන්න මේ සතර විපල්ලාස දුරු කරන්න. කායනුපස්සනාව වන්නකොට අසුබේ සුබ සංඥාව දුරු වෙනවා. වේදනානුපස්සනාව වන්නකොට දුක්ඛය පිළිබඳව තියෙන සුබ සංඥාව සුඛ සංඥාව දුරු වෙනවා. චිත්තානුපස්සනාව වන්නකොට අනිත්‍යතාවය පිළිබඳව තියෙන නිත්‍ය සංඥාව දුරු වෙනවා. ධම්මානුපස්සනාව වන්නකොට ධම්මානුපස්සනාව වඩනකොට අනාත්මය පිළිබඳ තියෙන අත් සංඥා දුරු වෙනවා. සතර සතිපට්ඨාන කියන මේ හතරේ ලඟ කරනවා. ඒ විතරක් නෙවෙයි මේ හතර වඩනකොට අනිත් පැත්තේ නිස්සංග පංචකය ප්‍රකට වෙනවා. කායපස්සනාව වඩනකොට කායපස්සනාව වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. රූපස්කන්ධය ප්‍රකට කරගන්නේ කායපස්සනාව වඩන. ඊළඟට වේදනාපස්සනාව වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? මොන ස්කන්ධයද? විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට වෙනවා. ස්කන්ධ දෙක. මෙන්න මේ ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්නයි මේ සතිපට්ඨානය වඩන්නේ. අනිත් පැත්තෙන් මේ ස්කන්ධ පංචකය පිළිසින් දැනගන්නවත් එක්කම සතර ආහාර පිළිසින් දැනගන්න ඕනේ. මොනවද සතර ආහාර කියන්නේ? කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර. ඊට පස්සේ ස්පර්ශ ආහාර, පස් ආහාර කියලා අපි කියන්නේ. විඤ්ඤාණ ආහාර, මනෝ සංකේතන ආහාර. මෙන්න මේ සතර ආහාර ප්‍රකට කරගන්නයි මේ සත්‍යපට්ඨානය වඩන්නේ. කායනපස්සනා වඩනකොට කායනපස්සනා වඩනකොට කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා. වේදනාපස්සනා වඩනකොට පස් ආහාරය, ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනවා. ඊළඟට චිත්තානුපස්සනා වඩනකොට විඥාන ආහාරය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනා වඩනකොට මනෝ සංකේතන ආහාරය ප්‍රකට වෙනවා. අනිත් පැත්තෙන් නාම රූප කියන විග්‍රහයට යනකොට මේක වඩන රූප කායනුපස්සනා වඩනකොට රූපය ප්‍රකට වෙනවා. මේ හතරම නාමයේ ප්‍රකට වෙනවා. මානසික පැත්ත. ඒක පැත්තෙම තවත් ක්‍රමයකට විස්තර කරනවා නාම රූප විඥාන කියලා. නාම රූප විඥාන කියන විග්‍රහයේදී මේක රූපයමයි. ඊට පස්සේ විඥානය කියනකොට මේක වෙනස්ම විඥානයට යනවා. ඊට පස්සේ මේ තුන මේ දෙක ඊට පස්සේ නාමයේ පැත්තට යනවා. ඉතින් පොඩ්ඩක් බෙදලා යනවා. නාම රූප කියන එක සත්‍ය විස්තර කරනකොට නාම රූප විඥාන කියලා විස්තර කරලා තියෙනවා. නාම රූප විතරක් විස්තර කරලා තියෙනවා. ජටා සූත්‍රයේ යත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති කියන්නේ ඒකයි. නලකලප සූත්‍රය වැනි තැන්වල නාම රූප විඥාන කියලා විස්තර කරලා තියෙනවා. ඒකට සමස්ත පුද්ගලයාම ස්කන්ධ පංචකයක් විතර විස්තර කරලා තියෙනවා. නාම රූප කියලා විස්තර කරලා තියෙනවා. නාමය කියන්නේ මනසපැත්ත, රූපය කියන්නේ රූපය පැත්ත. නාම රූප විඥාන කියනකොට නාමයේ රැතන කියන්නේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුන. විඥානේ වෙන් කරගන්න. රූපේ රූප පැත්ත. අභිධර්මයේ විදිහට ගන්නකොට චිත්ත, චෛතසික රූප කියලා තුනක් බෙදෙනවා සම්මුති සත්‍ය තුල. එතකොට චිත්ත කියන එකට මේ කොටස චිත්ත, මේක රූප, මේක චෛතසික වර්ගයක්. එතකොට මෙන්න මේ වගේ සතර විපල්ලාස දුරු කිරීම ඉලක්ක කොටගෙන සතර සතිපට්ඨානයේ පාදක කොට මේ සමස්ත බුදුදහම කියන බොහෝ සංකල්ප මෙන්න මේ දෙක ඉදිරියට තම බෝඩ් එකේ තියුණා ලියන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. එතන මේ වගේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් හොනයි තව එතකොට මේ සියල්ලේම පදනම තමයි මුලින් කියපු විදිහට පටිච්චසමුප්පාදය මත පටිච්චසමුප්පාදය ගැන අපිට යම්කිසි විදියක දැනුමක් තියෙනට ඕන. පටිච්චසමුප්පාදය තමයි බුදුදහමේ හරය. ඒක තමයි හදවත. ඒකට මූලික වෙන සූත්‍ර රාශියක් තියෙනවා. සංයුතනිකයි නිදාන සංයුත්තේ අභිසමය සංයුත්තේ සඳහන් වෙනවා. ඒ අතර විශේෂයෙන්ම අංගුත්තරනිකායේ සූත්‍රයෙන් දැක්වෙන අභිඤ්ඤා කියන සූත්‍රයක්. අභිඤ්ඤා සූත්‍රයෙන් සඳහන් වෙනවා නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් අභිඤ්ඤා සූත්‍රයෙන් දැක්වෙන නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ ලෝකේ දැනගන්න තියෙන ඉහළම දේ බුදුදහමේ දැක්වෙන ඉහළම අධ්‍යාපනය මොකද්ද? මොකක් ගැන දැනගන්නේ? ඉතලම තමයි කියන තමයි පංච පාද හරි දැනගන්න. නුවණැති කෙනෙක් එතන කාගේ තමගේ විශිෂ්ටම ඥාන යමක් දැනගන්න තියෙන පංච පාද සම්පත. වෙනත් විදිහකින් දුක සත්‍ය සංකේතන පංච පාද සම්පත දුක. යම් කෙනෙක් තමගේ විශිෂ්ටම ඥානයෙන් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකක්ද ඒ ප්‍රහීණ කරන්න තියෙන්නේ? ඒ ප්‍රහීණ කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව සංස්කාරය. නුවණැති කෙනෙක් තමගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? වඩන්න තියෙන්නේ සමථ විදර්ශන දෙක. නුවණැති කෙනෙක් තමගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන් තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්ති දෙක. මේ සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. ඇත්තම මේ හැතරේ මොකද මේ කියන්නේ? බුදුදහම තේරුම් ගැනීමේදී පිට උපදේශයේ netti ප්‍රකරණයේ වැනි ග්‍රන්ථ වලින් අපට ලබා දෙන ආලෝකය තමයි යමක් දැක්ක ගමන්ම අපිට හිතන්න පුළුවන් චතුරාර්ය සත්‍ය මේක කොතනද ඇති වෙන්නේ කියලා. සමහර දේශනාවල දුක සත්‍ය විතරයි තියෙන්නේ. සමහර තැන්වල දුක සමුදය විතරයි තියෙන්නේ. සමහර තැන්වල මාර්ග සත්‍ය විතරයි තියෙන්නේ. සමහර තැන්වල හතරම තියෙනවා. අපි දැක්ක වෙන්න ඕන සූත්‍රය කියනකොටම කුමක් දෙයකින් කියන්නේ කියන්නේ. ඒ සඳහා යතුරක් වගේ තමයි පේට උපදේශී සානෙත් කරන්නේ කියන්නේ. එතකොට මේ හතර දෙහා බල කොහොමද අපි කියන්නේ? මේ පළවෙනි එකේ මොන සත්‍ය ගැනද කියන්නේ? පළවෙනි එක කියන්නේ දුක සත්‍ය ගැන. දෙවෙනි එක කියන්නේ මොකද්ද? දෙවෙනි එක කියන්නේ සමුදය සත්‍ය. තුන්වෙනි එක මොකද කියන්නේ? මාර්ග සත්‍ය. හතරවෙනි එක කියන්නේ නිරෝධ සත්‍ය. මෙන්න මේ වගේ හොඳට නුවණින් විමසනකොට අපිට මෙහෙම බලන්න පුළුවන් සැනස්මක් සැකස්මක් දහම තුල අපිට දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පංච උපාදස්කන්ධය පිළිබඳව දැනුම තමයි අපට පටිසම්පාදිත තුලින් කරන්නේ. රූපය කියුවහම දැන් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කියපේනවනේ. දැන් අපි හිතෙන් හරියම ලේසියෙන් මේක ඉගෙන ගන්න එක කියන රූපය ගැන මේ පේන රූපේ වේදනාව ගැන මට දැනෙන්න වෙන හැම කෙනෙක් අපි දන්නේ නව රූපයේ තවත් ඉස්තර ගන්න අපි විද්‍යාඥයෝ කියන සතර මහා භූත රූප කියලා පටිඝාපතේජයයි අපි කියන අපිත් ඒක අපේ ගහන්නත් ඒක තියනවා ඒක අපි ඉතින් කියනවා අපි කීර්තිය ලබා ගන්න උත්සාහ කරනවා නමුත් ඒක නෙමෙයි බුදුදහමේ රූප එකක්වත් හතරක්වත් නෙමෙයි බුදුදහමේ රූප 28ක් ගැන කියන්නේ ඒ නිසා අටවිසි රූපයන් ගැන කියන දැන් අපේ මේ ශරීරයේ තියෙන මෘදු ගතිය මේ ෆ්ලෙක්සිබල් ගතිය මේ ඔක්කොම රූප ගැන කියන්නේ අපේ හැඩේ වෙනම ප්‍රසාදයේ ඒක වර්මාත්‍රයේ මේ සියලක්ම රූප ගැන කියන්නේ රූපේ ලොකු කතාවක් එතකොට මෙන්න මේ පහ තමයි ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මේෙන් බැහැර ජීවිතයක් අපිට නැහැ වර්තමානයේ තුල හිටියත් අතීතයේ හිටියත් අනාගතයේ හිටියත් සුක්ම ඕලාරික දුර ළඟ කියන ප්‍රණීත කොයි කතාව කිව්වත් මේ මහැර තවන්නේ මේ පහේම තියෙන ලක්ෂණයක් තමයි දැන් ලෝකයේ රෙඩිමේඩ් ඒවා කොහේවත් දේවල් තියෙනව නේ නේ හරියට ගැස් රෙඩිමේඩ් ඇඳුම් ගන්න පුළුවන් නමුත් ඒ සම්මුති ලෝකයේ මේ අපේ ආධ්‍යාත්මික ලෝකයේ ලක්ෂණය තමයි මේ ස්කන්ධ පංචකයේ සහිත ලෝකයේ රෙඩිමේඩ් ඒවා මොනවද කියන්නේ ඒ ඔක්කොමගෙම තියෙන ලක්ෂණය තමයි අහුත්වා සම්බුතං හුත්වාන භවිෂති. පෙරණ තිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. යන්තිංක සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. අස්මි සති ධම්මෝති අස්මි නතති ධම්මෝති. ඒ නිසා හැම මොහොතෙම හිත මුල් වෙලා නිස්කන්ධ පංචකය පෙරපස නොවි නොබිදි එකට හටගෙන එකට නිරුද්ධ වෙනවා. මේ වෙන් කරන්න බෑ. සහ මේව බාහිර සැබෑ ලෝකෙදී අපට වෙන් කළ පෙන්වන්නත් බෑ. මොකද මේ පහම එකට තියෙන්නේ. අපි රූපයක් දැක්කා කියන්නේ සම්පයක් ඇහුවා කියන්නේ මේ මොන වුණත් මේ පංචවස් සංගය හටගෙන නිරුද්ධ වීමයි. ඉතින් මෙන්න මේක දකින ප්‍රමාණයට තමයි අපේ ආයතන කුසලතාවේ දියුණු වෙන්නේ. බුදුදහමේ කියනවා සක්කෝ කියන පදයක් කුසලතාවේ කියන එක. ඒක සාමාන්‍ය මිනිස් විදිහින් ඒක ආරක්ෂා කරන දක්ෂ වීම ඇඳුම් වැළඳුම් මහන්න කෑම වෙන දක්ෂතාවය කියලා තමයි කියන්නේ. ධර්ම විතර ගන්නකොට නමුත් මෙන්න මෙතන තමයි සැබෑ දක්ෂතාවය කියන තැන skillful nursing senses කියන එක. ආයතන කුසලතාවය. එතකොට ආයතන කියන්නේ නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ අසාදී දේවල් වර්තමානයේ අපේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, භව තණ්හා, නිබ්බති ලක්ෂණ නොදැනීම කර්මය කියන මේ අභ්‍යන්තර සාධක මත වර්තමානයේ තියෙන ස්වභාවය අනුව මේ මොහොතේ නිර්මාණය කළ දෙන ඇතෙන් තමයි මේක පේන්නේ මලක් විදියට. මේ වර්තමාන මේ මොහොතේ මේක පිටියක් කියලා පෙන්වලා දෙනවා. මේ පැත්තේ ආයතන වෙනස් වෙච්ච ගමන්ම මේක පිටියක් නෙමෙයි මෙතන යන්න පුළුවන්. මේ මොහොතේ අපිට මේක පිළිසිදු වතුර බෝතලයක් විදිහට අඳ සංසක් විදිහට තියෙන බලන්න පුළුවන්. මේ පැත්තේ කර්ම වෙනස් වෙච්ච ගමන් මේක සැර එකක් වගේ පේන්නේ. ලේකක් වගේ පේන්නේ. විද්‍යාඥයෝ කියන්නේ මේක මට වතුර නම් ඕනම විද්‍යාඥයෙකුට මේක වතුරේ කියලා. ඒක සාමූහික සත්‍ය තුළ තියෙන එක. නමුත් පරමාර්ථයට යනකොට මේක වතුර වෙන්නේ මගේ මේ වෙලාවේ මේ ආයතන වලට සාපේක්ෂව. මේ පැත්තේ වෙනස් වෙච්ච ගමන් මේක වෙනස් වෙනවා. තේම විද්‍යාවයි බුදුදහම අතරේ ප්‍රධාන වෙනස මෙතනයි යන්නේ. එතකොට මේ කිසිම දෙයක ලක්ෂණය තමයි මේ ස්කන්ධ පංචකයම හැම මොහොතම අපේ ජීවිතය කියන්නේ මේක. ඒක ඇතැම්මිට රූපය කියන එක මේ මොහොතේ මේ රූපය බලල වෙන්නත් පුළුවන්. මේ මොහොතේ මේක බලල වෙන්නත් පුළුවන්. අතීතයේ Taman දැකපු රූපයක් පිළිබඳව වෙන්නත් පුළුවන්. දැන් කීනේ දෙත් රූපස්කන්ධය තියෙනවා. ඒ අතීත රූප විදිහට එනවා. මේ ඇසේ ලක්ෂණය තමයි මේ වර්ණ රූපයේ ඇසෙන් දකින වගේම මනසටත් පුළුවන් වර්ණේ දකින්න. සබ්බේ ධම්මා මනෝ විඥාන දාතිය විඤ්ඤාය කියන කාරණයක් තියෙන සීලොම ධර්මතාවයන් විඥානයට හඳුනා ගන්න පුළුවන්. රෑට අපි හේනියන් දකිනකොට රතු පාට ඇඳුමක් ගන්න කවුරුහරි ආවොත් අපට අල්ජුනාට පස්සේ මතකයි. කොහොමද මතකයි? අපි ඇහෙන් දැකලද? රතු පාට හඳුනාගත්තේ කොහොමද අපි? මනසට පුළුවන් වර්ණය හඳුනා ගන්න. හේනේ නේද කවුරුහරි බනිනවා. රෑට ඇවිල්ලා පින් දෙන්නේ කියලා කියනවා. අපි ඒක කනින්ද? නැහැ. මනසට හැකියාව තියෙනවා ඒ ශබ්ද රූප අධ්‍යයනය කරගන්න. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය හැම මොහොතම අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. ස්කන්ධ පංචකය හැබැයි ඒ ස්කන්ධ පංචකයෙන් අපි නැවතෙන්නේ නැහැ. ඒ බලන රූපය ක්ෂණිකව නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ අවිද්‍යාවෙන් බලනකොටම ඒ ස්කන්ධ පංචකයම පංච උපාදාන සංජය බවට පත් වෙනවා. තාම ශීඝ්‍රව මේක වෙනවා. ඊට පස්සේ ඒ අනුව නැවත මේ පැත්තේ ආයතන ටික සකස් වෙන ආය බලන්නේ මේ විදිහට මනස පිළිද බලන. මුලින් වර්ණ රූපේ නෝ වර්ණ රූපේ සංඥා වේදනා දෙක මේ පැත්තේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච සංඥා වේදනා දෙක මනින්දරෙන් හඳුනාගෙන ඊට පස්සේ මලක් කියලා බලනකොට සත්‍ය ආයතනකට මලක් ගෙනල්ලා ඉන්නේ සත්‍ය. ආයතන දෙක මේ වෙලට ගන්න. කෙනෙක් මෙතෙන් දෙනකොට සාමාන්‍ය කෙනෙක් විදිහට මුලට ඇස ගැටෙනවා. ගැටුණාට පස්සේ හිතනවා මේ අහවලා එදා බැනපු මිනිස්සේ නේද කියලා. ඊට පස්සේ මේ පැත්තේ ආයතන ටික වෙනස් වෙනවා. ආ හිතන්න ඒ මිනිස්සේ නෙමෙයි වෙන කෙනෙක් මේ දා කියලා දානගෙන අපු මිනිස්සේ කියලා ආයතන ටික ආයෙත් වෙනස් වෙනවා. එතකොට හැම මොහොතකම මේ අපි ආයතන නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේක හරියට තේරුම් අරගෙන ක්‍රිකට් එක අවිද්‍යාවේ තියෙන ප්‍රබලත්වයෙන් සම්මාදිතී නැමැති ආලෝකයෙන් දුරු කිරීම තමයි සමස්ත බුදුදහම කියලා කියන්නේ. අන්නේ සමාධිය කියලා බගන්නට කල්‍යාණ මිත්‍යාසුරෙන් විතරම ධම අසමි අහන ධම නොවේ මෙහි කරමින් සමති දර්ශනා වේදෙන අවශ්‍යයි. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය තේරුම් ගැනීම සඳහා තමයි ලෝකෝත්තර ප්‍රතිපදාවේ බොහෝ දේවල් බොහෝ ධර්ම කාරණා විස්තර කරලා තියෙන්නේ. අන්නේ ස්කන්ධ පංචකය නැත්නම් අපේ සමස්ත ජීවිතය ඒකාකයෙන් ස්කන්ධ කියලා විස්තර කරන්න පුළුවන්. තවත් විදිහකට නාම රූප කියලා විස්තර කරන්න පුළුවන්. තවත් විදිහකට නාම රූප විඥාන කියලා විස්තර කරන්නත් පුළුවන්. තවත් විදිහකට ආයතන ද්වාදස ආයතන විදිහට විස්තර කරන්න පුළුවන්. තවත් සමාගාට ධාතු 18ක් විදිහට විස්තර කරන්නත් පුළුවන්. මේ කුමක් කළත් විවිධ ප්‍රභේද වලින් දැක්වුවත් ඒ පදනම තමයි මේ ස්කන්ධ පංචකයේ තියෙන්නේ. මේ ඔක්කොමගේම ලක්ෂණය තමයි අහුත්වා සම්මුතං හුත්වා නවවිස්සති කියන කාරණය. අපර සම්පූර්ණම දුක හටගන්නේ රූපය අත්දකිනකොට හරින් අත්දැකීමට යනවා ආස්රවට පිට යනවා. මානිටිකට යනවා. නැත්තම් කොන කොටට යනවා. අවිද්‍යාවෙන් අතීතයකට කම්පය කළා බලන්න. අතීතයක නිරුද්ධුණත් ඒක නිත්‍ය කියලා අරගෙන ඒ තුලින් තමයි මේ පැත්ත අපි තීරණ ගන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි අධිවචන සම්පත්තිය කියලා මනස පැත්ත ටික බාහිරින් පේන පැත්තට ගැට ගන්නවා. අපට යමක් හිතට එනකොටම සිතුවිල්ල දැන් අම්මා කියලා හිත සිතුවිල්ලක් ආව නම් ආම්මා මෙහෙම අම්මා බලන්න යන්න ඕන අම්මගේ ඇඳුම මේකයි පොඩේ මේකේ බාහිරට යනවා. බාහිරට ගැට ගමන්න මේ ඉන්ද්‍රිය පහින් ගන්න මේ දේවල් ගැන මනස පැත්තට එනවා අධිවචන සම්පත්තිය පැත්තට එනවා. මේ දෙපැත්තට අපි ඩෝල්නි දෙමින් ඉන්නේ. ස්කන්ධ පංචකයෙන් පංච විඥාණය ගන්න දේවල් පිළිබඳව මනස පැත්තට හොයාගෙන යනවා. මනස පැත්තෙන් ගන්න දේවල් හොයාගෙන ජීවිත යථාර්ථයක් බලන්න බහැරට යනවා. නමුත් ඇත්තටම වෙන්නේ ඒ ආයතනෙන් ගැටියක එතරම් නිරුද්ධ වෙන එක වෙන්නේ. අපි කරන්නේ මේ හැම එකක් එකට ගැට ගන්න එක. ඒ ආයතන එතරම් නිරුද්ධ කරවතින් කෙලෙස් හට ගන්න නැහැ. උදාහරණයක් ඇහිද කණු හයක් තියනවා නම් ඒ කණු හයේ ලණු තියෙනවා නම් ඒ කණුවේම ලණුව ගැට ගැහුවොත් මැද net එකක් වෙන්නේ නැහැ. නමුත් ඒව එකිනෙකට ගැට ගන්න ගියම තමයි කෙලස් නැමැති දැන හටගන්නේ. මෙන්න මේ කෙලස් දැනෙමි දැන තමයි බාහ්‍යත බුදුහමර දේශනා කළේ. ඒ වගේ තේ බාහ්‍ය සිති සම්බන්ධිතේ විෂම සංදැක්කන් දැක්ක තැන මේක නිරුද්ධ කරන්න මේ දැකපු දේ බලන්න යන අපි අල්ලන්නේ නැවට හොයන ස්පර්ශය. නමුත් අපිට හිතෙන්නේ අර නිරුද්ධ වෙච්ච එක මෙතන තියෙනවා ඒකට අගන් තමයි යන්නේ. කවුරු හරි බැන්නොත් ආ බැන්නේ අහවලයි කියලා රූපෙට බන්නේ. ඊට පස්සේ දුක් දෙක එනවා. මෙන්න මේ සත්‍යයක් මත බුදුදහමේ කරන්නේ ආයතන තුනම දැක්සය වැඩි කරලා ඊට පස්සේ බාහිරට පුද්ගලයා පැස ගණනක තියෙනවා කියනවා. මෙන්න මේකම තමයි කිංසුකෝපම සූත්‍රයේ තියෙනවා රාමරත්න සූත්‍රය. ඒක නගරයක් තියෙනවා වටේ වාහන කඩක් තියෙනවා ඒකේ දොරටු 6ක් තියෙනවා මේ දොරටු 6ෙන් විටින් විට දූතයන් එනවා දූතයෝ දෙන්නෙක් එනවා ඇවිල්ලා නගරේ මැද ඉන්න කෙනාට පණිවිඩයක් දෙනවා නගරේ මැද හතරමං හන්දියේ නගර හිමියෙක් ඉන්නවා අර දොරටු වලින් ඇතුළු වෙන දූතයන් දෙදෙනා දොරටුෙන් ඇතුළු වෙලා නගර හිමියට පණිවිඩය දීලා ආපහුම යනවා හැබැයි නියම පණිවිඩය දෙන්නේ. ඇයි නියම පණිවිඩය දෙනවා කියලා කියන්නේ මොරකාරයෙක්ගේ යන්න බෑ නියම පණිවිඩය නැති කෙනෙකුට. නියම විදියට නම් එන්න ඕන සමිතිය දර්ශනා කියන දූතයෝ දෙන්න තමයි සතිමත් භවනමති ගේට්ටුවෙන් ඇතුළට යන්න ඕනේ නගරහිමියා. නගරහිමිය කියන්නේ විඥාණයට, විඥාණයට දුන්නා. විඥාණයට දෙන්නේ ඇත්ත ස්වභාවය තමයි දෙන්නේ. හැබැයි ඇත්ත ස්වභාවය නොදුන්නොත්, නොදුන්නා කියන්නේ නගරහිමියගෙන් ඇතුල් අතන ගේට්ටුවෙන් ඇතුළේ වැරදිකාරයෙක් සමතිය දස්සනා දෙකෙන් නෙවෙයි දෙන්නේ. අවිද්‍යා භව සංහා දෙකෙන් දෙන්නේ. දුන්නු ගමම්ම මොකද වෙන්නේ? නගරහිමියට පණිවිඩය දීලා යන විතරක් නෙවෙයි, නගරහිමියා එළියට අරගෙනත් යනවා. දැන් අපට වෙන්නේ ඇසෙන් රූපයක් දීපු ගමම්ම මේ පැති නිරුද්ධ වෙන්නේ. රූපය හැගෙන බාහිරට යනවා, හිත එළියට ගියා. එළියට ගියොත් නතර වෙන්නේ කොතනින්ද? මැද විරාම නැහැ, ජරා මරණ වලින් තමයි ඉවර වෙන්නේ. අද අපි මේ රූපය තුළ නිහඬව හිටියත්, උපේක්ෂාකාරීව හිටියත්, ඕල් වෙනාගේ ජීවිතේ හොයාගෙන යන්න පුළුවන් බාහිර දෙයක් තියෙනවා කියලා අවිද්‍යාව සාගතව හිත ඒ තුළ පරිත වුණොත්. මේක තමයි බුදුදහමෙන් අපට දෙන පණිවිඩය. ඉතින් එහෙම නොවන්නට අපිට දක්ෂතාවය වැඩි කරන්න තමයි පාදකෙන් මේ ස්කන්ධ පංචකය ඇතුළු මේ ධර්මතාව ගැන දැනගෙන හැකිතා දුරටෙහි යථාර්ථය තේරුම් ගන්න අපට මඟ පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ කරුණ තමයි අභිධර්මයේදී විස්තර වෙන්නේ ඇත්තෙම. පැහැදිලිවම වෙන් කළා. අභිධර්ම කියන්නේ අභිධර්ම පිටකේ සත්‍ය ප්‍රකරණ තුන. ඉතින් අපේ ජීවිතයේ ආධ්‍යාත්ම ගමන මඟ නැමැති විදර්ශනාව තුළ යෑමේදී ඒ විදර්ශනාව නැමැති භූමිය වැඩෙන්නේ මෙන්න මේ පිළිබඳ අවබෝධය නැමැති මාර්ගය මත. හරියට කෝච්චියක් යන තියෙන රේල් පීඩ දෙක වගේ. මේව පිළිබඳ අවබෝධය ලැබු ප්‍රමාණය කරන අපේ විදර්ශනා වඩන්දයක් ඉතුරු වෙන්නේ. ලෝකයේ බොහෝ දෙනෙක් විදර්ශනා කියලා කියන්නේ මොකද්ද? මේ බාහිර රූපයක් දින මේක කැඩෙන විදිහ කියලා හිතනවා. තත්පරයකට ලක්ෂ වාරයක් මේක කැඩෙනවා කියලා විදර්ශනා කරනවා. බාහිර රූපයක් තියෙනවා, මේක පටලියාකෝ තේජෝණි හැදිලා කියලා විදර්ශනා කරනවා. මේක තියෙනවා, මේක දෙකස් කරන ප්‍රයක් කියලා විදර්ශනා කරනවා හිතන්නේ. ඇත්තටම නැති රූපයක් අපි මවාගෙන මවාගත්තු කියන්නේ කතා නෙමෙයි කරන්නේ. මේක තමයි ලෝකයේ තියෙන සත්‍යය. ලෝකයේ තුල හිතාගෙන ඉන්න සත්‍යය ඔබ. නමුත් බුදුදහමෙන් කියන්නේ බුදුදහමෙන් කායනපස්සනාවේදී සතර මහා භූත රූප බලන්න දෙතිස් තුනක බලන්න කියලා එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ අර මුලින් අලුගතිය නැති කරන්නේ විතරයි. අපි තත්පරයකට මේ රූපයේ ලක්ෂ වාරයක් කෝටි වාරයක් වෙනස් වෙන හැටි බැලුවත් අපේ අවිද්‍යාව බවතන් හඳුර වෙන්නේ. අවිද්‍යාව දුර වෙන නම් අභ්‍යන්තරෙම බලන්න වෙනවා. මොකද මේ රූපය මේ අවස්ථාව නිර්මාණය වෙන්නේ මට මේ මොහොතේ නිර්මාණය කරන දෙන රූපය මේ තියෙන්නේ. අපි මරණාසන්න මොහොතේ අපට මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය පහම නිරුද්ධ වෙනවා. මේ මොහොතේ අපට එන්නේ මනින්ද්‍රියෙන් අර අතීතයෙන් ගත් අරමුණ එන්නේ. ඒ වෙලාවේදී අපට බාහ්‍ය රූපයක් පැනෙන්නේ නැහැ අනිත් වෙන හේතන. සතර මහා භූත රූප කඩලා ඒ වෙලාවට බලන්න බෑ අපට. ඒ වෙලාවට බලන්නම් අපි දක්ෂ වෙන්නට ඕන මනින්ද්‍රිය පැත්තට ගිහිලා ප්‍රඥාවෙන් බලන්න. එහෙම බැලුවොත් විතරයි තමන්ට ඇත්තම නිවන් දකින්න නෙවෙයි සුබ දුකට ගාමි බාහිරින් ඉඳහස වෙනත් පුළුවන්කම. මරණාසන්න මොහොතේ අපිට ගිනි දැල්ලක් දැක්කොත් ඒ ගිනි දැල්ලට අපි මේ මොහොතේ ආශා කරමු. ඒ ගිනි දැල්ලත් එක්ක යන්න තැනක් අපි දන්නවද? මරණාසන්න මොහොතේ තැමිට මල් මාලාවක් පේනවා. ඒ පේන දේ හැට පේන මල් මාලාවක් නෙවෙයි. ඒක අපිට සතර මහා භූත රූපෙම හි කරන්න බෑ ඇත්තෙම. ඒත් එකමත් සුගතියට යන පුළුවන් දිව්‍ය ලෝකයට යන පුළුවන්. ඉතින් අන්නේ දෙපැත්තෙම මුදවන්න තමයි මේ ධර්ම ගැඹුරට යන්නේ. අනුසේ වශයෙන් උත් තියෙන කෙලෙස් දුරු කරන්න තමයි යන්නේ. යථාවින් මූලයේ අනුපද්ද වේදල්ලේ චින්නෝ විරුක්ඛෝ පුනරේව රූහති කියන්නේ මේකයි. කෙලෙස් මුලිනු පුටා නොදැම්මොත් අර තෘෂ්ණා මුල, අවිද්‍යා මුල තිබුණොත් ඒකේ පුනරේව රූහති නැවත නැවතත් වැඩෙනවා. අන්නේ නොවැඩෙන විදිහට තමයි සම්පූර්ණම අවිද්‍යාව දුර වෙන විදිය මඟ බුදුහාම දේශනා කළේ. අන්න මේ මගේදී පරිසම්පාදයේ කියලා කියන්නේ අවිද්‍යා සංඛාර විඥාන කොහොම දිගට අපි යනවනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේ මෙනෙහි කළා සත්‍යයෙන්ම දුකට පත් වෙන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ දැක්ක මිනිස්සු ලෙඩ වෙනවා, මහලු වෙනවා, දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? ඉපදෙච්ච නිසා. ඉපදුනේ ඇයි? ඉපදුනේ මේ ලෝකයක් තියෙනවා කියලා නිර්මාණය කරගත්ත නිසා. ඒකට හේතු උපාදාන. ඒකට පන්හා මේ ආදි වශයෙන් අවිද්‍යාව දක්වාම මේ උන්වහන්සේ මේ සිස්ටම් එක දැක්කා. ඒ නිසා පණවන්න යනකොට මේක තෘෂ්ණාව නිසා දුක හටගත්තට ප්‍රතිපදාවක් විදිහට පණවට පණවන්නේ අවිද්‍යාව, අවිද්‍යාව දුරු කිරීම. තෘෂ්ණාව දුරු කිරීම නෙවෙයි. තෘෂ්ණාව දුරු කළා අපට නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න හරිම ලේසි. ඇයි ඒ? අපේ තියෙන බඩු පාන ටික ඔක්කොම කඩේට බෙදා දීලා අපට සිහිය කියන කූරුවකට පයින් නතුවා. මේ ශරීරයත් ඕනේ නැහැ. හරිම ලේසි එහෙනම් නිවන් දකින්න. නවත් එහෙම කරන්න බෑ මේක. බඩු මුට්ටු දන් දීලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මේ නන්දි රාගය නිකාන්ති තණ්හාව කියන මේ අභ්‍යන්තරයේ තියෙන එක දන් දෙන්න ඕන. මොනවත් තමයි නිවන් දකින්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දී පරිසම්පදයේත් එක එකකම යන දෙයක් තමයි චතුරාර්ය සත්‍ය කියන දේ. මෙන්න මේ චතුරාර්ය සත්‍ය තුළ සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නවට වඩා ගැඹුරක් මේ තුළ තියෙනවා. අපි හිතන් ඉන්නේ බොහෝ විට සරලයි කියලා මේක. මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන එක. ලෝකයේ දුකක් තියෙනවා දුක්ඛ සත්‍යයක් කියලා කියන දෙකක් තියෙනවා. සමුදයක් තියෙනවා සමුදය සත්‍යයක් කියලා එකක් තියෙනවා. නිරෝධයක් තියෙනවා නිරෝධ සත්‍යයක් කියලා එකක් තියෙනවා. මාර්ගයක් තියෙනවා මාර්ග සත්‍යයක් කියලා එකක් තියෙනවා. මේ දෙකේ වෙනසක් තියෙනවා. අපි තර පිටක යමක ප්‍රකරණේ මේ ගැන විස්තර වෙනවා ඉතාම සියුම් විදිහට. සාමාන්‍ය ධම්මචක්ක සූත්‍ර වගේ තැන්වල ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා දුක විස්තර කරනවා. හැබැයි මෙහෙම දුක කියන්නේ මොකද්ද? සංකීර්ණ පංචපාදන සංඝා දුක්ඛ කියන්නේ. සාමාන්‍යයෙන් අපි දුක සත්‍ය කියලා විස්තර කරන්නේ ලෙඩ වෙනවා මහලු වෙනවා කියලානේ. ඒක සාමාන්‍ය සම්මුති ලෝකෙක තනියෙන් ලෝකය. ඊ යථාර්ථයේ බුදුහමාව අවබෝධ කරගත්තේ බුදු වෙන වෙලාවේදී නෙවෙයි ඊටත් කලින් සංයමතියෙන් දැනගත්තේ. එහෙම සංයමතියෙන් දැනගත්තු ජරාපි දුක්ඛ ජාති දුක්ඛ කියන එක තමයි එතනින් ධර්මයට ප්‍රවේශ වෙන බුදුහමාව උපකාරයක් වුණා. හැබැයි ඒක දැනගෙන හිටිය බුදුහාමුදුර තමයි නිවන් දැකලා පස්සේ දේශනා කරේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා. පෙර නොයසුරු ධර්මයක් පාරමනා කියලා. එහෙනම් අර සංයමතියෙන් අහු දෙවෙන්න බෑ. ඊයවද කරගත්තේ තමයි සංකිටේන පංචපාදන සංදා දුක්ඛ කියන එක. අර ලෝකේ සාමාන්‍ය කියන දුක ජාති විජරාටි කියන එක සාමාන්‍ය ලෝකේ මිනිසා දුකයි කියලා හිතාගෙන ඉන්න දෙයි. නමුත් දුක සත්‍යයි කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. දුක සත්‍යය කියන්නේ මේ මොහොතේ තමන් මේ නිර්මාණය කරගෙන තියෙන ලෝකය. පංච බල සංදියක් විදිහට මේක නිර්මාණය වෙන්නේ මේ මොහොතේ යථා ස්වභාවය නොදන්න නිසා අපි හිතාගෙන ඉන්න බාහිර ලෝකයක් කියයි කියලා. මොකද මේ ස්වභාවය තමන් දකින්න කලින් මේක තිබුණා දැක්කට පස්සේ තිතුරු වෙනවා කියන්නේ. අන්න එහෙම තියනවා නම් එහෙම හිතනකන් අපි නැවත භවය තුළ ඉන්නේ. මෙන්න මේක තමයි දුක සත්‍ය කියලා කියන අවිද්‍යා පාදකව නිර්මාණය කරගන්න පංචපාද ඛණ්ඩයට දුක සත්‍ය කියලා කියන්නේ. නැත්නම් ලෝකයක් තියෙයි කියලා හිතන ස්වභාවය. ලෝකයක් නැහැ කියන්නේ බුදුදහමෙන්. නැත කිව්ව තන්තයකට යනවා නේ වරදවා තේරුම් ගන්න එපා. බුදුදහමෙන් නැත කියන්නේත් නැහැ ඇත කියන්නේත් නැහැ. ඒ දෙකම නිදහස් වෙලා අස්මින් සති දන් හොති කියන පරිසම්පාද සිද්ධාන්තයේ මත විස්තර කරන ධර්ම බුදුදහම කියලා කියන්නේ. ලෝකයක් තියෙනවා. ඒ තියෙන්නේ වර්තමානයේ අපි විසින් නිර්මාණය කරගන්න ලෝකය. ඒ ලෝකයේ පෙර නොතිබි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අන්න ඒක නොදැනීම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට සමුදය සත්‍ය කියලා එකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ බාහිර ලෝකයේ තියෙන දේවල්ට ආසාව. ඒක තමයි සමුදය කියලා කියන්නේ. හැබැයි සමුදය සත්‍ය නෙවෙයි. බුදුහමර එකයි දේශනා කරන්නේ නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසත්ත කාමෝ කියලා. ලෝකේ තියෙන ලක්ෂණ දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්පරාගෝ පුරිසත්ත කාම තමගේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය නැත්නම් නිකාන්ති තණ්හා තමගේ අභ්‍යන්තරයේ තමන් ජීවත් කරවන්න තියෙන කැමැත්ත ආශාව තමයි මෙතන මේ සමුදය සත්‍ය කියලා කියන්නේ. අන්න ඒ පදනමේ දගෙන තමයි අපි හැම තීරණම ගන්නෙ. දැන් දරුවෙක් හදනකොට දරුවා අපි කරු වෙනකොට අපි කෑන ගහනනේ. අපි කියන්නේ දරුවට ආලින් කියලානේ. දරුවෙක් ලෙඩ වෙන්න මොනවා හරි නහය දා ගන්නව නම් අරක කෑමක් කනව නම් අපි දරුවා වළක්වනවා. ලෙඩ වෙන්න එපා කියන අපි කියන හරි කරුණාවන්තයි කියලානේ. ඇත්තටම දරුවට නේ කරුණා නේද? එහෙම තමයි ලෝකෙට පේන්නේ. නමුත් ඒ දරුවා ලෙඩ වුණාම Tamante ඉස්පිරිතාලේ යන රැතිය ආදි වෙනවා. Tamange මේ ඇතුළට හානියක් ඒකයි. ඒ නිසා එන්නක වළක්වන්න. මෙන්න මේක ජීවත් කරන දරුව දුක් විඳක් කැමති. දරුවා හොඳට නිින්ද මරාගෙන පාඩම් කරනකොට අම්මා සතුට වෙනවා. අනිත් අය දුක් විඳිනවට කැමති. ඇයි ඒ? දරුවේ භාගෙන් සාර්ථක වුණා මට ලොකු නම්බුවක්, අපේ පවුලට ලොකු නම්බුවක්. මේ පැත්ත ජීවත් කරනවා. එනිසා නිතරම මෙන්න මේ සමුදේ සත්‍ය කියන්නේ මේ අභ්‍යන්තරික තියෙන කැමැත්ත. ඒ නිසා තමයි කොසරයිතුමාගේ භාර්යාව කොසල මණිකා නැහුව ඔබ වැඩිපුරම කාඩ දාදරේ කියලා. මල්ලිකාවගෙන් අහනකොට මල්ලිකාව කියනවා මම වැඩිපුර ආදරේ මට කියලා. ඒක තමයි සත්‍යය. රජතුමා බොහොම දුක් වුණා. රජතුමා ඒක රජතුමායි කියලා කියනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්ත තමයි මල්ලිකාව කිව්වේ කියලා. එතකොට මෙන්න මේ සම්දේශාත් කියන සමන්ගේ අපෙන් අන්නේ ආශාව නිසා තමයි බාහිරට ඇලෙන්නේ. මේකට අභියෝගයක් නෙවෙයි ගැටෙන්නේ. ඒ නිසා දුකට හේතුව කියනකොට කෙනෙකුට තෘෂ්ණාවය කියලා කිව්වහම කෙනෙකුට එනම් ප්‍රශ්න කරන්න ඇයි මේ ද්වේෂය නැද්ද කියලා. ඒ ද්වේෂය හටගන්නේ මේකට තියෙන කැමැත්ත නිසාමයි. දැන් වස ටිකක් දෙනකොට කේන්ති යන්නේ ඇයි? මේ පැත්තට හානියක් වෙන නිසා. Tamanṭa හෝ තමන්ගේ ඥාතියෙකුට තමන්ගේ ආයිති දේවලට හානි වෙනකොට ඇයි අපි කලබල වෙන්නේ දුක් වෙන්නේ මේ පැත්තට හානියක් වෙන නිසා. එසා නිතරම දරුවෙක් හදන්නේ වුණත් තමන්ගේ පැවැත්මට තමන්ගේ කීර්තියට අනුමානී කීර්තියට කැමති. එකයි පැත්තට තමයි ඒක තමයි සම්දී කියලා කියන්නේ. ඒ නිසා අන්න ඒක දුරු කිරීම තමයි මේ ඇතුළෙන්ම මේක දුරු කිරීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකයේ කියන බාහිර දේවල් වලට තියෙන ආසාව නැති කරන්නේ. ඔව් මෙන්න මේ ඇතුළේ තියෙන ආසාව නිසා ඒ දෙයක ඇරෙනවා. ඒ දේවල්ට ඇරෙනවා කියලා කියන්නේ. මේක තමයි මුල් වන්නේ මේ නන්දිරාගේ නිසා තමයි ඒ දෙයට ඇලෙන්නේ ඒක තමයි ප්‍රශ්නාවට හේතුව. ප්‍රශ්නාවේ දුකට හේතුව කියලා කියන්නේ. මේක තියෙනකොට අරකට ඇලෙනවා. මුල තියෙන්නේ මෙහෙ. මෙතන මුල නැත්නම් අරකට ඇලෙන දෙයක් නැහැ. ඊළඟට මොකද ඇත්තේම බාහිරට ඇලෙනවා කියලා කිව්වට ඇත්තේම බාහිරට ඇලෙන්නේ තමන්ගේ ස්වභාවය අනුව. දැන් දූරියන් ගන්න බලන්න. දූරියන් ගෙඩියක් මෙතන තිබ්බොතින් එකෙනෙක් හරියම කැමති. තව කෙනෙකුට පලාසවත් ඉන්න වමන යන්නේ නැහැ. දැන් සැප හෝ දුකෙන් අරගෙන නම් දෙන්නුන සමාන වෙන්න ඕනනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ තමන්ගේ අභ්‍යන්තරේ කැමැත්ත අනුව තමයි බාහිර දේ තියෙන්නේ නැහැ. බාහිර දුකක් හෝ සැපක් එන්නේ නැහැ. ඒ දෙක ඇලෙන්නේ බාහිර තියෙන දේ ලක්ෂණ නිසා නෙවෙයි. තමන්ගේ මේ පැත්තේ දෙන නිසා. ඊළඟට මාර්ග සත්‍ය මේක දිහාම බලලා ලෝකේ මාර්ගය කියලා දෙයක් තියෙනවා මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා දිවි ලෝකේ යන මාර්ගයක් මාර්ගයක් ගමනක් යන තියෙන මාර්ගයක් මාර්ගයක් නමුත් ඒක මාර්ග සත්‍ය නෙවෙයි මාර්ග සත්‍ය කියන්නේ අරසිම මාර්ගයම මාර්ගාංග බවට පත් වෙන අවස්ථාව ඒ කියන්නේ මෙන්න මේ යථාර්ථය දැනගෙන හික්ම වීමේ මාර්ගයෙන් කියන සීල සමාධි ප්‍රඥා කියන්නේ සාමාන්‍ය ලෝකේ හික්මෙන් අපි මුලින්ම සීල ගැන කියද්දී සාමාන්‍ය ලෝකේ හික්මෙන්නේ බාහිර පුද්ගලෙක් ඉන්නවා මම බොරු කියන්න හොඳ නැහැ කියලා දුකට ගන්න වෙනවා කියලා ඒ සංසාර චක්‍රයේ තුලින් ඉඳගෙන හිතන විදිය. ඒක මාර්ගය. හැබැයි ඒක මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍යයට වෙනකොට ඇසෙන් දකින්න රූපය තුලින් මේ පැත්තම බලන මෙහෙම අභ්‍යන්තරයෙන් හික්මන එක. ඒතර අපි ආරස්ක මාර්ගයේ මාර්ගාංග ටික සරලයි කියලා කිව්වට ඇත්තෙන්ම මේ මාර්ගාංග වැඩෙන්නේ මාර්ගාංග බවටපත් වෙන්නේ. නැත්නම් ඒක සම්මාදිටිය බවටපත් වෙන්නේ සතර සත්‍යපට්ඨානයේ තුලින් ඉඳගෙන බොජ්ජංගත් වඩන එකට කියනවා. ඒ තරම් දුරක් යන්නට ඕන. සාමාන්‍ය මට්ටමේදීත් වඩන්න පුළුවන් ටිකක්. නමුත් ඉහළට යනකොට මාර්ගාංග පාඩපත් වෙන්නේ ඉහළටම ගියාට පස්සේ. ඒ එතනොත් අවශ්‍ය ප්‍රදාන ඉහළට ගියාට පස්සේ අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ කියලා කියනවා. සේක පුද්ගලයා අංග 8යි, අසේක පුද්ගලයා සම්මා ඥාන සම්මා මුක්තිත් එකට අංග 10න් වඩ පත් වෙන. ඒකේ ඔක්කොම අසේක සම්මාදී කියන යන්නේ අසේක සම්මාදීටි, අසේක සම්මා සංකප්ප විදිහට යනවා. මේ ගමන දක්වාම අපි යන ඩොනේ කියලා නම හදනම මේ පරිසම්පාදයේ නැත්නම් ස්කන්ධ පංචකේ සම්දේය දක්නම් වුණා. ඒ නිසා බුදුහාරව සඳහන් කරනවා. දැන් අපි මේ සඳහන් දෙක ප්‍රවණ ශක්තිය සාමාන්‍ය කරුණු සහ සත්‍යයක් වෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම පුරුතඥ කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන සුවදායිව වාසය කරන්නත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකක්ද එකම ප්‍රතිපදාව? මොකක්ද එකම ප්‍රතිපදාව? බුදුහාමුදුරුවෝ කියනවා මේ ස්කන්ධ පංචකයේ සමුදය, වය, අක්කාද ආදී නව නිස්සරණ කියලා මේ පහ බලන්න කියලා. හැම ආධ්‍යාත්මික හැම ස්තරයකම ඉන්න ඇට එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. රහතන් වහන්සේට මේකමයි කියන්නේ. ඉතුරු ජීවිතේ ඉතුරු කාලේ මේක වැඩම කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ ඔහිට බාරව අනුපද සදත්තෝ පරික්ෂින බව සංයෝජන එහෙම කියලා තියෙනවා. රහතන් ඔක්කොම කල් ඉවරයි කියලා. කතං කරණියන් කියලා කියනවා. නමුත් එහෙත් අර පිළිනුවත් ඒ ස්කන්ධ පංචකය තවදුරටත් දුක්ක් නැවෙන විදිහට. උන්වහන්සේ උපාදස්කන්ධ පංචකය නෑ. නමුත් තවදුරටත් අනුබද්ධ ශේෂ නිර්වාණ ධාතුවේ පිරන් පානකම් තාම සෝබද ශේෂ වින්නේ එකයි. මේ අතීතයෙන් ලබාගත් ස්කන්ධ පංචකය තාම පරිහරණය කරමු. ඒ සඳහා එතෙන්දී දැනයන් කායික දුකක් කියන එක නැති කරගන්න මේක වැඩෙමින් ඉන්නට වෙනවා. එනිසා තමයි සමහර රහතන් වහන්සේලාට බොජ්ජංග සූත්‍රයෙන් දේශනා කළේ. දෙදේ කියලා ඒ මේක නැවත සිහිපත් කළ දෙන්නේ වෙන දෙයකට නෙමෙයි. එතකොට මේ අපි කරුණ ටිකක් සඳහන් කළේ දැන් අර ලෞකික සම්මාදිටිය ඉඳලා ලෝකෝත්තර සම්මාදිටිය වෙත ප්‍රවේශ වෙනකොට බුදුරජාණන් වහන්සේ විදියට ප්‍රකාශයක් කරනවා. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංසජාතෝ කියන කාරණය. ස්වර්ගගාමී මාර්ගයේදී මේක දේශනා කරන්න හැත්තෙන්න. අපිට අවංක නොවුනත් තීන්දහම් කළ සුභ කියන්න පුළුවන්. නමුත් මේ මොක්ෂ මාර්ගයේදී පරමාර්ථ සත්‍ය පදනම් කරගෙන තියෙන මොක්ෂ මාර්ගයේදී ඊට වඩා කැපවීමක් අපිට කරන්න. එහිදී කරුණ කීපයක් මූලික වශයෙන් අපට අවශ්‍ය වෙනවා. ප්‍රධානම දේ තමයි සුවචි කියන එක. සුවචි කියන්නේ කීකරුම නෙවෙයි. active listening කියන්නේ යමක් කියනවා නම් සාවධානව අහන කන්දේමල තියෙන උනන්දුව. ඒක තියෙන අවශ්‍යයි. ඊට පස්සේ මෙන්නුම වෙනවා නුවණති වෙනවා තමයි. ඈ පඤ්ඤාන්තයන් දමෝනායන් දමෝ දුක්ඛඤ්ඤති කියන්නේ. ඒ වගේම අසටෝ කපටි කෙනෙක් වෙන්න බෑ. කපටි කෙනාට ධර්ම කරුණ වලින් පොසත් වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුළට ඇබ්සෝබ් වෙන්නේ. ඊළඟට අනිත් කාරණිය තමයි නවංක ජාතෝ. ඒ කියන්නේ අවංක වෙන්නේ. මොකක්ද අවංක කියලා කියන්නේ? අවංක කියන්නේ යමක් කරනකොට තමන් තමන්ගේම හිතලා බලන්න ඕන. තමන් මේක කරන්නේ. තමන් මේක කරන්නේ තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා. මේක තමයි ධම්මා දාස ධම්ම කන්නාදී ධම්ම කඩවලට. සෝති ගාමිනී මේක අනිවාර්ය නැහැ. තියෙනත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. තිබ්බයි කියලා තිබුණා නම් වඩා හොඳයි. මේක අනිවාර්යම නැහැ. නමුත් ඒ නිසා තමයි බුදුහාඳුරෝ කරණිමෙත සූත්‍රය දේශනා කරන්නේ. යම් තන් සම්තම් පදං අභිසමෙච්චය කියලා පටන් අරන්. යම් සාන්ත පදයක් කැමති නම් ඒක නිවන ගැන කියන්නේ. සුගතිය නෙවෙයි. යම් සාන්ත පදයක් කැමති නම් සක්කෝ උජුජ සූජුජ. ඒ අතරේ මේ සුවත ගතියක් තියෙනවා. නිපක කියලා ගුණය තියෙනවා. පිඤ්ඤෝ කියන එක. අවංක කියන එක උජෝච සූජෝච කියන පද මේ ඔක්කොම ඒ කරුණු 15 16 තුලම මේක කැටි වෙලා තියෙනවා. එතනද ඒ වංචක ධර්ම ගැන කියන්නේ? ඔව් වංචක ධර්ම ගැන ඉතින් සාමාන්‍යයෙන් ඇත්තෙම විවිධ විදිහේ විග්‍රහයන් තියෙනවා. ඒකේ මූලික පදනම මේක. ඒක සාමාන්‍ය සම්මුති ලෝකේ ඉඳලා වංචක ධර්ම හොඳ නැහැ කියලා කියන්න පුළුවන්. බාහිරට කරන වංචාවක් නේ සමාන්ත කරනවා. ඔව් මෙතන ඊට වඩා ඇත්තෙම ගැඹුරට කිප එකක් මේ කියන්නේ. ඉතින් මෙන්න මේ අභ්‍යන්තර ගමන් මගින් වා කරුණු තීරණය වන්නේ ආධ්‍යාත්මික ගමන් මගේ මේ කාරණය තේරුම් ගැනීමත් එක්කයි මේක ඒ නිසා අපට බෙහෙවින්ම වැඩගත් වෙනවා. අපි මෙතෙක් කතා කරපු කරුණු වලින් මොන හරි අහන්න තියෙනවා නම් ඇත්තෙන්ම මෙතෙන් වෙන්නේ දැන් බුදුදහමේ කරුණු ගන්නකොට එහිදී එකක් කාරණයක් තමයි සුත්තමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය කියන එකක් කියනවා. ඊළඟ සත්‍ය ඥාන, වෘත්ති ඥාන කියලා තෝ වර්ග එකක් යනවා. සුත්තමේ ඥානය කියන්නේ යමක් අසා දැන ගැනීම. යමක් කියන්නේ ඇත්තෙම චතුරාර්ය සත්‍ය ගැන දුකේ හට ගැනීම නෙවෙයි. දැන් අපි තේරුම්ගත්ත ඒ වගේ අහලා දැනගන්න ඕන. ඒක බුදුවරයෙක්ගෙන් හෝ ශ්‍රාවකෙන් මාර්ගඵලලාභියෙක් මැකින් හෝ කල්‍යාණ පුතග්ජනෙකින් අපට අහලා දැනගන්න පුළුවන්. එතකොට ඒ අහනදී නැවත නැවතත් මෙනෙහි කිරීම. ඒ කියන්නේ කම්පයා කර කර දැන් මේවත් බලන අවස්ථාවේදී අපට මෙහෙම කරන්න පුළුවන්. සාමේ අර කීපෙකට මේක කියලා අපි හිතනවා. සාමාන්‍ය ලෝකෙදී. එළම ඩ්‍රයිව් කරනකොට එහෙන් දැන් රූපේ කණ ශබ්දයක් නැවනා ඒතරම් නිරුද්ධ නැකලින් හිත හිත යනවා. තෝ යෝනිසෝමනසිකාරය ඒක තමයි. ඒ කියන්නේ ඇත්තම යෝනිසෝමනසිකාරය කියන එක මේ තුනේදිම තියෙනවා. ඒක කරකදී නෙමෙයි. සුතමේ යන නබද්දී හොඳ අවධානයෙන් නොනින් මෙහෙ කෙරෙන්න තරහන නැත්නම් සුතමේ යන්නේ හරියට ලැබෙන්නේ නැහැ. එතකොට තින්තාමේ ඥානයේදී සාමාන්‍ය ප්‍රායෝගික ලෝකෙදී හිතන්නත් පුළුවන්. භාවනාවේ පඤ්ඤාවට එනකොට ඒක හුඟා දුරට ඇස් දෙක පියාගෙනම කරන පැත්තට තමයි යොමු වෙන්නේ සමාධි දර්ශන පැත්ත. සමාධි දර්ශන වඩමින් ඒ කියන්නේ හිත සමාධිමත් කරමින් මේක නැවත නැවතත් ස්කන්ධපත්තිගේ සමුදේ විදියට අපි කියන්නේ අර මේ සමත පූර්වංග විදර්ශනා විදර්ශන පූර්වංගම සමතේ යුගනන්තු යසින් කියන්නේ ඒ මේක කියන්නේ මේක. හැබැයි සමහර කෙනෙක්ගේ සුතමි ඥානය ගමනකොටම තුරුම වැඩෙන් ලවුත් තියෙනවා. පාහේ දාස්තිරි වගේ කෙනාට මේක වෙනව තියෙන්නේ. ඒක සමන් සැතරේදී වඩපු ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා හරි ඉන්ද්‍රිය ධර්ම වල මත තමයි තිරණය. ඇත්තෙන්ම ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. ධර්ම ඇත්තෙම බණහදී සාමාන්‍ය ඉන්ද්‍රිය ගත්තොත් ඒක භාවනාවක් තමයි. කියන්නේ මේ වෙලාවෙත් හිත එකඟ කරමින් තමයි කරන්නේ. ඒතකොට ඒ නිසා තමයි මේ ශාසනයේ වැඩිපුර ප්‍රමාණයක් මාර්ගඵල ලැබුවේ ඇත් දෙක පියාගෙන ඉන්නේ නෙමෙයි. ඇත් දෙක අරගෙන ඉන්නේ. ඇත්තෙම එතෙන්නේ මේ තුනම වේගින් වැඩි දෙයක් එක. ඒ නිසා තමයි විමුක්තායතන පහක් දේශනා කරන්නේ. බණ ඇසීමත් විමුක්තායතන බණහදි මේ තුනම වැඩෙන්න පුළුවන්. ධර්ම දේශනා කරද්දිත් වෙන්න පුළුවන් මේ. ධර්ම සත්‍යයනේදිත් වෙන්න පුළුවන්. ඊරමණන් සූත්‍රයේ බොජ්ජංග සූත්‍ර වගේ සූත්‍ර විස්තර සජ්ජාන කරගන්න වෙන පුළුවන්. ඒ වගේම ධර්ම සමාස්ත්‍රණයදී වෙන්නත් පුළුවන්. භාවනාවේ සම්පූර්ණම ඒ කියන්නේ සත්බොජ්ජංගේ වැඩෙන අවස්ථාවේ වෙන්නත් පුළුවන්. භාවනා කියන එකේ විවිධ අර්ථ බුදුදහම තුල තියෙනවා. දැන් සම්මාස සූත්‍රයේ භාවනා කියන්නේ සත්බොජ්ජංග වැඩෙන අවස්ථාව. සාමාන්‍ය මෛත්‍රී භාවනා කිරීමක් අත් ඒකේ දක්වන්නේ. සම්මාස සූත්‍රයේ භාවනා කියලා කියෙන්නම කියන්නේ අර විදර්ශනා ඥානෙ යුක්තව බොජ්ජංග වැඩෙන අවස්ථාව. තවත් සමහර තැන්වල භාවනා කියන එක සාමාන්‍ය ලෞකික ප්‍රඥා කරණයෙන්ද භාවනා කියලා කියනවා. මෙතෙන් කියන්නේ ගැඹුරු අර්ථයක නෙමෙයි. එතකොට තව ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න උදාහරණ දුන්නොත් මම සෝවාමීදී සක්කායදිට්ඨි පිචිකිත්‍රා සීලප්පද පරමස්ස නේද? ඔව්. සීලප්පද පරමස්ස ඔය ඇත්තෙම සීලබ්බත පරමාර්ථ කියන එක අරන් අපි මුලින් කියපු එකට ටිකක් සම්බන්ධයි. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හික්මෙනෙන්න බාහිර ගැන හිතලානේ. අන්න එවැනි ලෝකයක දර්ශනයෙන් ලැබෙනවා මේක හික්මෙනවන ඇතුලේ මේ කියලා. ඒ ඇතුලේ පැත්තට යොමු වෙලා කරන හික්මීම. ඒකයි. නැති ලෝකයේදී වෙන වෙනම සීලබ්බත කරා යන්නේ ඒකයි. ඒ නිසා කෙනෙක් ඇත්තෙම බුදුදහමෙහි පොඩි සීල් ගත්තා කියලා විතරක්ම සීලබ්බත පරමාර්ථයෙන් දුරුනා වෙන්නේ නැහැ. අනිත් එක ඉතින් අපේ යම් පානසය මත්තමට හරිය සීලබ්බත පරමාර්ථ තියෙනවා සෝවාන් යන කම. ඇත්තම මාර්ගඵල ලබද්දී අපි බොහෝ විට මාර්ගඵල ලැබුවා කියලා තමයි බොහෝ දෙනෙක් කියන උත්සාහ කරනව තියෙන වඩා වැඩක් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය දුරු කරන එක තමයි ඊට වඩා වටින්නේ සෝවාන් යනට වඩා. සමහර සෝවාන් යන උත්සාහ කරන සක්කාය දිට්ඨිය දුරු කරන කලින් ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට ලෝකයායි විතින් කියන දෙයක් නිසා සෝවාන් කියන එක සෝවාන්ෙත් කියන්නේ තමන් අභිමානී කියා ගන්න දෙයක් නෙවෙයි. එහෙම කියනවා නම් කෙනෙක් කියන්නේම නැහැ කියන එක තමයි කියන්නේ. ඔය බොහෝ වෙලෙ එහෙම දැන් අපි ඉන්න වර්තමාන ලෝකේකයි. එහෙම කියන වෙලාවල් තියෙනවා නැත්නම් නැහැ. එහෙම කියන්න අවස්ථා තියෙනවා. පොඩි ඔඩියන්ස් එකට නෙවෙයි කියන්නේ තමන් ගුරුවරයෙක් ළඟ තමන්ගේ ඊටම සමීප ශිෂ්‍යයන්ට උනන්දු කරවන්න සංවේදී ඇති කරන්න. ඒ වගේ වෙලාවට කියපවස්ථා තියෙනවා. ඔව්. එහෙම කියන්නේ ඇයි කියන එක තමන් තීරණය කරන්න ඕන. තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි කර ගන්නවා නම් ඒක කියන්නේ එතෙන්දී ඇත්තෙම ලොකු ගැටලුවක්. සමහර ලාට හැබැයි එකක් තියෙනවා අන්‍යතර අභිමාන කියලා කාරණයක් තියෙනවා. සමහර අය මේක තමන්ම දන්නතු මුලා වෙලා කියන වෙලාවත් තියෙනවා. අනිත් හරවටන නෙවෙයි. ඒ නිසා තමයි යට එහෙම කිව්වයි කියලා පරාජික වෙන්නේ නැත්තේ. මේක බරපතල කාරණයක්. මේක සතර පරාජිකවට මෙයානේ ඒක සමහර අය බොහොම සරලව හිතන්නේ මේක. ඇත්තෙම සතර පරාජිකාවලදී ගැඹුරට විස්තර කරනකොට වාක්‍යෝම් එක යනවා මේ ඔය මාර්ගඵල කියන එක ඇත්තම තමන් විවේකී වෙන්න කියලාවත් කියන බැරි මට්ටමට යනවා ඒක. කිසි ප්‍රශ්න සා බලාපොරොත්තු වෙනවා. මම මේ දවස්වල ප්‍රවේගී වැඩමින් ඉන්නේ කියලා ලාබ්‍රෝජන් සඳහා කියන්න බෑ. තාම සිවුමිතේට යනවා මේක. නෑ එහෙම නෙවෙයි ඇත්තටම මාර්ගඵල ලැබු කෙනෙක් වෙන්නත් පුළුවන් නැත්තම් කෙලින් මේ බණේම අනාගාමී කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම කියන්නේ හැබැයි සෝවන නොවිච්ච කෙනෙක් වෙන්නත් පුළුවන් එයාගේ ප්‍රධාන වශයෙන් එතන ලැබෙන අවබෝධය තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කරනවා කියන්නේ බුදුහාමයන් ඇස පුද්ගලෙක් විදිහට නෙවෙයි මේ කියන උත්තමයන්ගේ මේ දැන් අපි මේ සාකච්ඡා කරේ කරන මේක ඉන්නකොට දුක නිදහස් වෙනවා කියන එක සම්පූර්ණ පිළිගන්නේ අන්නේ පිළිගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එතනින් තමයි ගමන ආරම්භ වෙන්නේ. අපි ගමනක් යන හදනකොට හරියට ඇඩ්‍රස් එකක් මැප් එකක් ලිපිනයක් දුන සාමයක හරියට පිළිගන්නේ. එතනින් තමයි ගමන ආරම්භ වෙන්නේ. ඒකට අන්නේ වගේ තමයි බුදුහාමුදුරුවන්ගේ මෙන්න මේ දහම සාන්දෘෂ්ටික අකාලික දහමක් මේ මොස්සේ ගියාට පස්සේ මේකෙන් දුක නිදහසන මාර්ගය දෙකයි කියලා තමයි තේරුම් ගත්තට පස්සේ තමයි ගමන ආරම්භ වෙන්නේ. අන්නේ පිළිගැනීම සපත කිරීමක් තමයි ඒ පාඩින් කියන්නේ. විචිකිච්ඡාව කියන එකේ ඇත්තම ප්‍රවේද ගානක් තියෙනවා. විචිකිච්ඡාව කියන එක දැන් පංච නීවරණවත් විචිකිච්ඡාව තියෙනවනේ. දැන් වෙනත් ශාසනවල අය ධ්‍යාන වඩන අය විචිකිච්ඡා දුර වෙනානේ. ඒ විචිකිච්ඡා මේකට සම්මාන කරන්න බෑ. ඒ විචිකිච්ඡාව කියන්නේ අර නැති දෙන්නා නැති ඉටන් ඒ මට්ටමේ තියෙන විචිකිච්ඡාව. දැන් මෙතන බුද්ධේ සංකති ධම්මේ සංකති සංඛේ සංකති කියලා ගැඹුරු තැනට යන විචිකිච්ඡා මෙතන මේ සෝතපති අංග වලින් දුර වෙන මේ ත්‍රිවිධ සංයෝජනවලදී කියන්නේ. ඒවා පිළිබඳව බුද්ධිය කංගෙද කියන්නේ බුදුහමගෙන් මේ සරස්ත්‍රාඥානය ගැන කියන්නේ. එනිසා මේකේ සමාන පද තියෙනවා නෝ දෙන්නේ තමයි තුන්වා පරිසම් වෙන්න ඕන. වචනයක් කෙනෙක් ඔඩියන්ස් එකේදී අපෙන් අහන්න පුළුවන් මේකේ තේරුම මොකද්ද කියලා. අත්ත කියන එකේ තේරුම මොකද්ද හඳුරන්නේ කියලා අහනවා. කොහොමද අපි උත්තරයක් දෙන්නේ? ඒක ඒකාන්තික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පටිපුච්චා ප්‍රශ්නය. අපි බොහෝ විට හිතන්නේ ප්‍රශ්න අහනකොට ඒකන්ත ව්‍යාකරණයම දෙන්න ඕන කියලා. එහෙම එකක් නෙවෙයි. අපි අහන්න ඕන ඔය අත්ත කියලා අහන්නේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන එකද? අත්තාහ යත්තනෝ නාතෝ කියන එකද? අත්ත දීපා විහෙරති විහෙරති වික්කවේ එතන එකද ඔය අහන්නේ කියලා ඊට පස්සේ ප්‍රශ්න කරනවා. අර අනාත්ම කියන එකට නාත්තා නමේසෝ අත්තා කියන එක එතන ආත්ම දෘෂ්ටි කියන එකක් ඒ කියන්නේ. අත්ත දීපා වික්‍රේ විහෙර කත සරණා කියන්නේ ඒක නෙවෙයි. ආත්මය නිත්‍ය ආත්මය සරණ යන කෙනෙක් නෙවෙයි කියන්නේ. ඒ නිසා අපිට අහලා අහන්න වෙනව නැවත යාගේ ප්‍රතිප්‍රශ්න අහන්න ඕන. ඔයා කොතැනකද ඔය අහන්නේ කියලා. සංඛාරා කියන්නේ මොකක්ද හඳුනන්නේ කියලා අහන සංඛාරා කියන එකට තේරුම. අපි අහන්න ඕන ඔයා සංඛාර කියලා අහන්නේ කොතනද ඉන්නේ සංඛාරද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකේ සංඛාරද? රූපාදී ස්කන්ධ පංචකයේ තියෙන සංඛාරද? සබ්බේ සංඛාරානිච්චා කියන එකේ සංඛාරද? අභිසංගත සංඛාරද අභිසංකරණ සංඛාරද පයෝභාග්‍ය සංඛාරද සංඛාර ප්‍රභේද කණක් තියෙනවා ඔයි සමහර අපට වරිදින යන්නේ ඒකයි අපි ඒකාන්තික උත්තර දෙන්න යනවා හරියට අපි අර ඇසවල්ල කොම්බේ වගේ අපි දන්න දෙකින් විතරක් අපි නමුත් තව විග්‍රහ ගානක් දැන් තැන්වල තියෙනවා අනේ නිසා තමයි අපි සෘත්වත් භාවයේ දිනු කරගන්නට ඕන හැම කැත්තක් මහරහල තියෙනවා නම් ඒකයි නිවන් දකින්න නම් ඔක්කොම ඕනේ නැත්තේම පොඩි දෙයකිනුත් නිවන් දකින්න අතීත පිනානුව ඉන්ද්‍රිය ධර්ම මත තීරණ වෙනවා. නමුත් ඒ දේ නැවත අපි කියන්නේ යනකොට අපට අර සීමා විතරක් ඉඳලා බෑ. ඒ නිසා තමයි මිහිඳුහාල ලංකාවට නැකනේ ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙන්නේ. රහතන් වහන්සේගෙන්. ත්‍රිපිටකේ කටපාඩම් කළ විතරක් නෙමෙයි මේ ලංකාවේ භාෂාවත් ඉගෙනගෙන තමයි එන්න කලින් සෝදාන් කරලා තියෙන එක. ඒ තරම්ම කැපවීමක් කරනවා මේක ලෝකෙට දෙන්න යන්නේ. අර තමන්ගේ ප්‍රත්‍යක්ෂ විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි ඔය ඉදිපාල ධර්ම වඩන්නේ කියලා කියන්නේ. මේ සිව් පිළිසිමියපත් කියලා කියන්නේ. අත් දමන ප්‍රතිපාණ කියලා කියන්නේ. ඒව දැනගන්න ඕනේ ඊට පස්සේ ඒක. ඒක ඇත්තෙම පොතපතින් වගේම හොඳ ගුරු වැසුරු කිරීමෙන් ප්‍රතිගානක් අපට ශනිකව ආරණ වෙනවා ඒකයි. දැන් අපිට ඇත්තෙම සමහර පොතක් බැලුවට ඇතැම් විට පොත් සිය ගණන් බැලුවොත් ඒක එකපාර ගන්න බැහැ. හැබැයි හොඳ හැම පැත්තම උකහාගත් කෙනෙක්ගේ දේශනාවක් අහනකොට පොත් සිය ගණන් කියුවා ගැටි එකපාර. අනේ කැමරට තියෙන වාසිය. ඒ නිසා අපි හොඳ සෝසස් අපි හඳුනා ගන්න ඕනේ. ඒකයි නැත්නම් අපිට වරදිනවා. වැරදි පැති අනු විග්‍රහ කරන්න හම්බුනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ත්‍රිපිටකයට ගරු කරන ත්‍රිපිටකය මත පිළිතලින කෙනෙක්ගේ අනුශාසන අහන එක වටිනවා. හොඳයි තව මේ දැන් කර හඳුන කමනාරි ප්‍රශ්නේ මානති පදවි පක්ක කම්මස්කත සම්පතිත් කල පදවි පක්ක ඔව් උපදී ඔව් උපදී කියන්නේ උපදී සම්පත් ලබා දෙන කියන්නේ ඔය රූප සම්පත්තිය හොඳ කටහඬ ඒවා අන්න ඒවට තමයි කියන්නේ අර ශාස්ත්‍ර වූ පුණ්‍ය භාගිය ඒ අනිසංස ලබා දෙන කර්මයක් තියෙනවා ඒක දැන් ඔයි තුලසම්ම සූත්‍රය සඳහන් වෙන්නේ ඒ කියන්නේ ඔය දන් දුනොත් ඒ කියන්නේ ප්‍රාණය අනිත් පැයේ ජීවිත ආරක්ෂා කරොත් දිගට ලැබෙනවා හොම් මෙහෙම කියලා තියෙන ඒ අනිසංසයේ ඔක්කොම ඒ උපදී සම්පත් ලබා දෙන කර්මසකට තමයි කියන්නේ කොහොමද දැනගෙන අකුසලයක් කළොත් ඒක පාපේ වැඩි දෙන්න දැනගෙන ඉතින් කොහොමද මේ ගැන ඉස්සර වෙනවා දැනගෙන සාමාන්‍යයෙන් අය කියන්නේ තින් දැනගෙන කරොතින් විපාකේ වැඩි කියලා නේ නමුත් බුදුදහමේ ඒක නෙවෙයි ඔය දැන් මිලින් ප්‍රශ්නේ තෝකම දැක්කේ නැත්තේ මිලින් ප්‍රශ්නේ කියන්නේ අර ගින්දරේ උපමාව තියෙන්නේ ළමයේ ගින්දරක් අල්ලනවා ළමෙන් බක් පිච්චෙනවා ඒ ගින්නම වැඩි ටිකෙන් අල්ලනකොට එයා පිච්චෙන්නේ නැහැ ගැලින්ම අත ගන්න බලන්න ගන්න අන්නේ වගේ තමයි අකුසලේ බව දැනගෙන කරන කෙනා හැම මොහොතෙම ඒ අකුසලෙන් නිදහස් වෙන්න කැමැත්ත යාගේ තියෙනවා. බැරිම තැනකදී කරාට යා දිගටම කරන්නේ නැහැ ඒක. යාට විපාකයේ අඩුයි ඇත්තෙන්. නොදැන කරන කෙනෙකුට වගේ. දිගින් දිගටම කරන එක ආදීනවා දැන්නේ ඒකම හොඳයි කියලා ඒකම ගැළෙහිනවා යා ඒක. ඇත්තෙම කර්මය කිරීමම නෙවෙයි ගැටලුව. ඒ කරපු එක නැවත නැවතත් හිතන එකයි ඒක. ඒ හිතනකොට තමයි දැනගන්නවා දැන් මේ කර්මය නෙවෙයි දැන් තමන්ගේ හිතයි තමන් සීකරන්නේ කියලා. එතකොට තමයි දැනගන්නවා අඩුපාඩු වෙච්චව දිගින් දිගටම හිතන්නේ. කුසල පැත්තේ හොඳේම වැඩිපුර හිතනවා තමයි. ඒ නිසා කුසල පැත්තේ වැඩිපුර හිතනකොට කුසලයේ දිනුවොත් වෙනවා. අකුසල අඩුපාඩු වෙච්චව හිතනකොට අකුසලයන් දිනනවා. ඒක දිලිතනේ කරන අකුසල ඔව් ඒකයි කොහොමද අවිද්‍යාවෙන් දැඩි වශයෙන් ගිලිනුනේ කරන්නේ ඒ සතා මොකුත්ම දන්නේ නැහැ. ඒ සතාගේ අකුසලේ වැඩි ඇත්තේ නේද? එතකොට ඒ සතාට වෙන අකුසලේ අරින්නේ මිනිස්සේ දැනෙන්න ඕ ඇත්තෙම මිනිස් ලෝකෙදී කරාට යා දිගට මේක කරන්නේ නැහැ දැන්. ඒ ඔය නිසා තමයි සමහර අය ඇවිල්ලා ප්‍රශ්න කරන බුදුහාමාවනි. දැන් ජීවිතේ අකුසල කරන කෙනා දුගති ගාමී වෙනවද කියලා අකුසල වැඩි පුර කරොත්. ඊට පස්සේ අහනවා දැන් අපි ගියොත් දැන් සතු මරණ කෙනෙක් ඉන්නවනම් දවසින් හැම වෙලාවෙම සතු මරනවාද කියලා. සතු මරන්නේ බොහොම ටික වෙලාවෙන් නැත්නම්ද? දැන් හොරකම් දැන් බිස්නස් එකකට හොරකම් කරන කෙනෙක් බලන්න. එයා කැයිදෙන්නේ හොරකම් කරනවද? නෑනේ එයා එයා තමයි අඩුවෙන්ම වෙලාවක් හැකියාව කරන කෙනා මේ ලෝකෙ. පොඩි වෙලාව යන්නේ වැඩේ කරගත්ත ගෙදර ආව එයා තමයි. එයා ඊට පස්සේ දරුවන්ට සලකනවා වැඩිහිටියන් අම්මට තාත්තට සලකනවා ඒවත් කරන සමහරක්. ඒකෙන් කියන්නේ නැහැ මම බලදී මම නෙමෙයි මේ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් කිව්වොත් වැඩිද තේරුම් ගන්න. ඔව්. හැබැයි මේක බුදුහාම නැත්නම් කියන්නේ ඒ කලාට යා වැඩිපුර කුසල ධර්මවල ඉන්නව සමහරකට. අර ටිකක් ගන්නට. නමුත් සත්තු එහෙම නැහැ. සත්තු තනි කරන්නේ අවිද්‍යාව තියෙන එක අපිට ඇත්තම අපේ මානසිකයෙන් අපිට විස්තර කරන්න තමයි. ඒ කියන්නේ නරකක් කියලා තේරුම් ගන්න බැහැ. ඔව් තේරුම් ගන්න බැරි තරම කුසගින්න තරහයි නේද? හැම දෙයකම හොට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ හරිද්‍යා මත දීර මේ අපිට වෙන කරවල කාමරේ ඉන්නගෙන. කරවල කාමරේ ඉන්න කෙනා අපි කියමු කරවල කාමරේ තැන් තැන් වල තියලා තියෙන බෝතල් කුඩු වෙන දේවල් එනවා. ඒ වගේම හොඳ එළිය තියෙන කාමරයකත් ඒ වගේම ටිකක් තියෙන කාමරයකත් කෙනෙක් ඉන්නවා. නොසලකෙල්ලෙන් ගියත් අර එළිය තියෙන කාමරයගේ අන්තර අඩුයි. අර කරවල කාමරේ ඉන්න කෙනා සැලකිල්ලෙන් ගියත් අනතුරු වෙන්නේ. හරි විද්‍යාවත් ඒ වගේ. සත්තු දැඩි අවිද්‍යාවෙන් වෙන නිසා උට අනතුරු වැඩි වෙනවා. සත්තුත් කලාතුරකින් වෙන වෙලාවල් තියෙනවා ඉතින් ඒකත් ඉතින් බොහොම හිතන්න අමාරු දෙයක් ඒක. හැබැයි එකක් තියෙනවා ආනන්තර කර්මවලදී සත්තු ගැනදී ඒක සඳහන් වෙන්නේ නැහැ ඒක. ඉතින් මේ පොඩි වෙනසක් තියෙනවා සමහර දේවල් විශේෂ කාරණා තියෙනවා. සතේ කී සතාගේ අමාරුට ආනන්තර කර්ම වෙලා නිරයන්නේ. සියෝ මේ තියෙන සමහර. ඉතින් ඇත්තම අපි මේ මූලික කරුණු ටිකක් සාකච්ඡා කළේ ධර්මයේ තියෙන ඉතින් මේ අවස්ථාවේදී ඉඳලා ලැබුණා තායි හැම වෙලේ හැම වෙලා කතා කරමු ඉතින් මේ හැම දෙයකම දැන් ඉතින් ප්‍රධාන වශයෙන් ඇත්තෙම මේ අපි මුලින්ම ඇත්තම අපේ ගමන් මාගේ පළවෙනි පියවර තමයි හැකිතා මේ පංච විඥාණයට හිත පැත ගන්න ගැටි අනුකරණ එක ඒකයි. ඒ සඳහා නිතර සංකතවඩනක් පුරුදු කරන්න ඕනේ ඒකයි. මෛත්‍රී භානා දුර්ගුණ භානා කරගෙන මේ අභ්‍යන්තර පැත්තෙන් වැඩිපුර ජීවත් වෙනවා. මේක නැස්තික පියාගෙන ඉන්නව නෙවෙයි කියන්නේ. ඒ කුසලින් ඉඳගෙන දැන් මෛත්‍රී වඩවඩම අපිට වැඩ කරන්න පුළුවන් දේවල්. සතර මහා භූත ලෝක ගැන පටිආපෝතේජෝ ආය වඩවඩ අපිට දෙයක් කරන්න පුළුවන්. බුද්ධානුස්සතිය වඩමින් සක්මන් කරන්න පුළුවන්. ඒක කරන යනකම නාහරදී බුදු ගුණේ වඩන්න යන්න පුළුවන්. එතකොට ඇඟට දැනෙන වෙහෙස දැනෙන්නේ නැහැ. කකුලට දැනෙන වෙහෙස ඒව දැනෙන්නේ නැතුව මනසේ පැත්තෙන් ඉඳගෙන කරන්න පුළුවන්. ඇත්තෙම මේ පංච විඥානය තුළ බැස ගැනීම තමයි මාර්ගයේ ත්‍ෙත්‍රේ. වසවත්ති මාර්ගයේ ඉහළම සීමාව මේක. ඌට ඔහුගේ සීමා ඉක්මන යන තමයි මේ පංච විඥානය දුරු වෙන්නේ. ඒ නිසා ප්‍රථම අධ්‍යයනයේ පස්වීම සැලකන්නේ මාර්ගයේ ඇත්තට වැලි ගැසීම කියලා. මාර්ගය පිටමත පාලනය කරන්න බෑ. මේ ලෝකේ ඇත්තටම ඊර්ෂ්‍යා කරන්න දන්නේ මාර්ගය විතරයි. වෙන කප්පි ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නෑ. ඒ කියන්නේ මේ ලෝකේ වාහනයක් අරන් ලොකු ගියක් අරන් හොඳට ඇඳලා යනකොට ඉරිසා කරනනේ නේ. ඒ අය එහෙම ගියට සැපෙන්නේ නැහැ නේද? ඒ අය මේ පංච විඤ්ඤාණයත් බැසගෙන ඉන්න නම් ඒවට ඒ වෙනස් වීමත් එක්ක දුක් ටිකක් අරගන්නේ නෙමෙයි ඉන්නේ. මේ පිටස්තරින්නේ දරුවා මේ මල කෙලි හිටුවොත් ඒකේ තියෙන දුක් ටික ඔක්කොම යා ගන්න වෙනවා. එතකොට අන්නේකේ මුදවල මේ පැත්තට හිත ගන්න එක තමයි පළවෙනි පියවර. එනිසා බුදුහමාරක කියන ප්‍රථම අධ්‍යයන කප්පීම මේ කාම ලෝකයේ ඉහළම දිව්‍ය ලෝක 6 සැපෙන්නීමටත් වඩා කියලා ඉන්නේ. එන් සජීවයේ ලක්ෂණ දකින්න නම් ඇත්තම ටික ටික හරි සමථය වඩන්න ඕන අපිට. ඉක්ින දෙක ධම්ම සුඛ විහරණ නැත්නම් හරි පරලෝක සුඛ ටික අන්නේ මොකද කියලා. සමහර සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් කියන්නේ දැන් මෙතන යා විරුද්ධ වෙනව නෑ නේ මං අවකෝ මාත්‍රේ කියලා තමයි කියන්නේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය පිළිගන්නේ කැමති නෑ ඔකම කිව්වට මේ නෑ ඒක නෑ යථාර්ථයක යථාර්ථයක දැන් බුදු දහම අන්තයට එක්තරා වෙලාවකදී කෙනෙක් තමන්ගේ දරුවෙක් මැරිලා බොහොම සංවේගයෙන් එනවා බුදුහාඳුරෝ කියනවා ප්‍රිය රූප නිසා දුක හටගන්න කියලා ඥාති තමයි කේන්ති කියලා ප්‍රිය රූප නිසා කොහොමද දුක හටගන්නේ කියලා මෙයා හැම තැනම කිය කියගේ බුදුහාර මෙන්න මෙහෙම බොරුවක් කියනවා කියන්නේ. ඇත්ත මේක කොසරයිතුමත් පිළිගත්ත බුදුහාරට වැරදිලා වෙන්නේ නැති. ඊතරම් දුර ගිය ඊට පස්සේ මේ කොතරමණිකව නෑ නෑ බුදුහාරට එහෙම වරදින්නේ නැහැ කියලා. මේ දැන් ප්‍රිය රූපේ නිසා සැපේනවා කියන්නේ ලෝකම් පිළිගන්නේ. දැන් ප්‍රිය රූපේ නිසා දුක වෙනවා කියලා බුදුහාර කිව්වම සාමාන්‍ය ලෝකෙ පිළිගන්න දේට වඩා සම්පූර්ණ වෙනස්. අනිත් වගේ තමයි දැන් නියම දහම කියනකොට සමහර කෙනෙක් එකපාර හිතාගන්න බෑ ඒක. දැන් ඉන්නසන වෙනසතාව සමන්ගේ දරුවට ධර්මින පිළිවෙලට ප්‍රිය නිසා ඉදපහට ගත්තා. ඊට පස්සේ කියන දැන් මේ ඉතත්ම රින ඔක්කොමයි දරුවෝ ඔක්කොම මොකක් වේද කියලා. ඇත්තෙම නැහැ. එතෙන් තමයි යන්නේ. දැන් අපි ප්‍රිය කියලා බලන මට්ටම දක්වාම ඒ දුක් ටික ඒත් එක මෙනවා. ඒ කියන්නේ ප්‍රිය බව දිගට හදව ගන්න බෑනේ. විතරම් දුකට යනවනේ. ඒ කියන්නේ. ඉතින් දැන් ඔය ධර්මය අහලා තියෙන කෙනෙකුට ඉතින් තේරුම් ගන්න පුළුවන් මේක කියන්නේ දෙලෙන් ගන්න. ඒ නිසා අපි කියද්දී බොහොම සරලව ටිකෙන් ටික ඕන ගැඹුරට කියන්නේ කියන කෙනෙකුට නැත්නම් ඒක පාරිකව සමහරට ඔරොත් දෙන්නේ නැහැ ඒකයි. සමහර අන්නේක තමයි දැන් වැඩේ දැන් මේකයි දැන්. දැන් මෙතනදී තියෙන දැන් අපි ධර්මදේශන වහන්සේල විදිහට අපි කල්පනාකාරී වෙන්න ඕන කාරණයක් තියෙනවා. දැන් ওই මේ Nirodha Satya දේවල් අපි එකපාර කියනකොට ඒ කියන්නේ Nirodha කරාට පස්සේ තියෙන අන්දැකීම් විශේෂයෙන් තේරී ගාථා වලින් අන්දැකීම් අපි එකපාරම මිනිසුන්ට කියනවා. මිනිසුන්ට කිව්වම මිනිසුත් ඒ විදිහට හඟපනවා. ප්‍රතිපදාවක් අහුවෙන්නේ නැහැ කට්ටියට. දැන් සීල සමාධි ප්‍රඥා කියලා රකින්න නෙවෙයි අර විදිහට හඟපාන බලන්නේ ඊට පස්සේ. කවුරු හරි මැනවා තා විදිහටම බලන්නේ. මේ නැත්නම් hina වෙන කෙනෙක්. දැන් රහතන වහන්සේ hina වුණා කියලා අපි හැම වෙනම මොකක්ද වෙන්නේ? ඒක විදිහක් වෙනවා. දැන් අපි කියමු කන්දක් මුදුනට ගිහිල්ලා මුගලන් හාමුදුරුවෝ පණින පල්ලෙහාට. ඊට බලෙන් පණින. සාමාන්‍යයෙන් බල මුගලන් හාමුදුරුවන්ට පුළුවන් මට පණින්න බැරි මොකද ඉලියක් පණින. මොකද වෙන්නේ? දැන් මුගලන් හාමුදුරුවෝ පණින්නේ ඊට බලෙන්. අපි ගිහිල්ලා මුගලන් හාමුදුරුවන්ට පුළුවන් වුණා නම් අපිට බැරි මොකද ඉන්නේ අපි පණින්න ගන්න. ඔන්න එතෙන්දී තමයි පරිස්සම් වෙන්න ඕනේ ඒකයි. ඒ නිසා සමහර දේශ ගැන වහන්සේලා රහතන් වහන්සේ අධ්‍යක්ෂක ටික එහෙම කියනකොට මිනිස්සු ඒ විදිහට මැදමිට නැග පාන එයාට ප්‍රතිපදාවු වෙන්නේ නැහැ ඒකයි. ඒ නිසා අර අධ්‍යක්ෂකගේ කියන වගේම ප්‍රතිපදාව මාර්ගය කියන්න ඕනේ ඒක. කෙනෙකුගේ දක්ෂතාවය බලන්නේ රිසර්ච් එක කියනකින් නෙවෙයි. කෙනෙකුට ඇවිල්ලා අහසින් ඉඳගෙන බණ කියන්න පුළුවන්. එයා මෙන්න මේ ආරණ්‍ය භාවනා මෙච්චර කලක් කරා කියලා කියන්න පුළුවන්. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔඩියන්ස් එකට වැදගත් වෙන්නේ ආපු මාර්ගය කියන එක. අරයට සාදුකාර බීල විතරක් යන නෙවෙයි බලන්නේ වර්තමාන විශේෂයෙන් බුද්ධිමත් ලෝකයේ නිතරම ප්‍රතිපදාව අහනවා. ඔයා කොහොමද මේකට ආවේ? අන්න ඒක තමයි බුදුහාමර නිතරම පනවන්නේ. ඒ නිසා තමයි බුදුහාමර යමක මහා ප්‍රාතිහාර්ය පෑවත් ඊට පස්සේ දේශනා ප්‍රාතිහාර්යෙන් තමයි ඉදිරි දක්ෂතාවය පෙන්වන්නේ බුදුහාමර. බුදුහාමර ඉදිරි ප්‍රාතිහාර්ය ගැන විශ්වාස තිබෙන්නේ නැහැ. ඒක කරන්නේ අර මිනිස්සු යක්ෂම කමකට අවනත කරගන්න විතරයි මාන්නේ තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරයයි තාවරලස් දහම් තුල පහදවන්නේ දේශනා ප්‍රාතිහාර්ය. දේශනා ප්‍රාතිහාර්ය කියල කියන්නේ මේකේ මාර්ගයේ මාවත කියනවා. ප්‍රමාණ ගුරු හොඳයි එහෙනම් අපි බොහෝ වෙලාවක් සාකච්ඡා කළා. ඉතින් හැමදෙරකටම බොහොම පිං. ඉතින් මේ හෑන්ඩ් අවුට් එකෙත් අපි මූලික කරුණු බොහොමයක් අපි එකලාස්ටි කරලා තියෙනවා. දැන් පටිසම්පාදයේ දැනුමත් එක්ක ඊට පස්සේ උහුට ප්‍රතිපදා විදිහට සතර සතිපට්ඨානය හමු වෙනවා. ඒ සතර සත්‍පාඨාන ඉඳගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉදිපාද පංචේන්ද්‍රිය පංච බල සත්පොජ්ජන් ගිහිල්ලා ඊළඟට මාර්ගාංග වැඩිම දක්වාම විද්‍යා මුක්තිය කරා අපි මේ ගමන යනවා. ඉතින් ඊළඟ පියවරේදී කතා කරන්නේ පටුමු. අපි බලමු ඉඩක් ලැබුණොත්. ඈ. ඈ. ඉඩක් ලැබුණොත් බලමු අපි. එහෙනම් හැමදෙනාටම බොහොම පිං. හොඳයි. අපේ දෙවෙනටත් පුණ්‍යානුමෝදනා කරමු කවුරුත් එක්ක. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බොම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.